හොඳයි මම වෙන ඉතම ගෞරවයෙන් ආර්දනා කර සිටිනවා නව ශ්‍රීලන්තේ වැඩ වාසය කරන පූජ්‍යපාද අත්තරගායේ ගෞරවනීය සංකීර්ණ සාන්දන් වහන්සේට සයන්වාසය අදත් ලංකාවෙන් වී ඔස්ට්‍රේලියාවෙන් වී කැනඩාවෙන් සෑම ලංකාවෙන් සම්බන්ධ කල්‍යාණ මිත්‍රයිනවා මේ මෙතන චිත්‍ර මාධ්‍ය කැනඩාවෙන් සේන මාධ්‍ය ඇමරිකාවෙන් ඔගොල්ලගේ මාත්‍ය ලංකාවෙන් එහෙම අපි ඔස්ට්‍රේලියාවෙන් එහෙම ඉන්නවා සයන්වාසංකේතයට පසුව සම්බන්ධ වෙයි ඉතින් මම වහන්සේට ආර්දනා කරන සයන්වාස අපිට මං කලින් ඔබ වහන්සේ ඉඳලා සිටි පරිදි භාවනාවකට අපිට ආරම්භයක් ලබා දෙන්න තෙරුවන් සරණයි. එංගෙනම් පාරම්භය භාවනා කරන්නට පළමුවෙන් අපි සද්ධා අවදි කර ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ තුනුරුවන් වන්දනා කරලා අපි පූර්ව කෘත්‍යයක් කරන්න ඕන. ඒ නිසා සෙළු දෙනාම දැන් නමස්කාරය කියලා කොහොම සෙළු දෙනාම දැන් තුනුරුවන් වන්දනා කරලා තෙරුවන් ගුණ ටිකක් මෙනෙහි කරලා ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා ඊළඟට පිළිකුල වඩලා ඊළඟට මරණ සත්‍යයත් ස්වල්ප වේලාවක් සිහි කරලා ඊළඟට තමන් කැමති භාවනාවක් මොකක් හරි කමන්න තමන්ට සුදු කරමු භාවනාවක් කරන්න මං කියන්නේ අවල් භාවනා කරන්න කියලා. එහෙනම් දැන් සියලු දෙනාම එකවර අපි සජ්ජායනා කරමු ටික වේලාවක්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිද්දං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සබ්බතානි සුපතිත්ති සංසාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සම්බං සබ්බතානි සුපතිත්ති සංසාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සම්බං සබ්බතානි සුපතිත්ති සංසාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේසේක සියලු කෙලෙස් සතුරන් නැති කලසේක සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අරසිඳලෝසේක රහසින්වත් පවු නොකලසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූහෙයින් අරහන්නම් වනසේක අරහන්නම් වනසේක අරහන්නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ අත්නයට මම නමස්කාර කරමි. මාමිය මාගේ නමස්කාරය වේවා. සාම් මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජා වේවා. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ජයසිරි මහභූමණදී අවබෝධ කොට වදාළා වූ සපරියා තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුලමැද අග්ග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ සාසන බ්‍රහ්මචර්යා ධර්මය ප්‍රකාශ වන බැවින් සාක්ඛාත නම් මනසේක මෙසේ සාක්ඛාත ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජා වේවා. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. මෙසේ සුපටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්තානෝ චත්තානේ නියෝජේ. ශීලාදී ගුණයින් ප්‍රියෝද එසේ හේන් ගරු සම්භාවනීයෝද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අස්ථානයේ නොයුදවා නිර්වාණ මාර්ගයේ යුදවන්නා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඇත සස්ත්‍ර පට්ටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන ඉදුරින් බුද්ධ රත්නය කෙරෙහිද ධම්ම රත්නය කෙරෙහිද සංඝ රත්නය කෙරෙහිද කල්යාණ මිත්‍රයන් වහන්සේලා කෙරෙහිද ආර්යයන් වහන්සේලා කෙරෙහිද සිදු වුණා වූ සියලු පමාවරදට බුද්ධ රත්නයද මට සමාවනසේක්වා ධම්ම රත්නයද මට සමාවනසේක්වා සංඝ රත්නයද මට සමාවනසේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද ආර්යයන් වහන්සේලාද මට සමාවනසේක්වා දෙවනුවද මට සමාවනසේක්වා දෙවනුවද මට සමාවනසේක්වා සාදු සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ මව්පිය ගුරුවර ආදී හිතවන්තයෝද මධ්‍යස්ථයෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම අවීචේහි පටන් භවග්‍රය දක්වා වූ එක්තිස් තලවල සිටින්නා වූ සියලු සත්වයෝද සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝද සියලු මනුෂ්‍යයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියෝද සුවපත් වෙත්වා සියලු මනුෂ්‍යයෝද සුවපත් වෙත්වා සියලු සත්වයෝද සුවපත් වෙත්වා සියලු දෙවියෝද සුවපත් වෙත්වා සියලු බ්‍රහ්මයෝද සුවපත් වෙත්වා සියලු මනුෂ්‍යයෝද සෝපත්ත්වා සීල සත්ත්වයෝද සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සීල සත්ත්වයෝ සෝපත්ත්වා සීල සත්ත්වයෝ සෝපත්ත්වා සීල සත්ත්වයෝ සෝපත්ත්වා මාගේ මේ ශරීරය රන්දිදී මුතුමැණික් වෛදූරි ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙසලොම් නියදත් සම්මස්සාදී අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ දෙතිස් කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සම්මෝසුකෝ සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ඉපදීම් බිඳීම් ස්වභාවකට ඇත්තෝය ඉපද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මේ ස්කන්ධ ලෝකය හැර දමා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසේ පැමිණ වදාළා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිස මාගේ මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු තිරුවන් සරණයි. තිරුවන් සරණයි කුකුලගේ මාත්මයා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි මාත්‍යා. අද අපි ඉතින් ඉතාම කෙටි භාවනාවකට යොමු වෙලා ඉලිත කල්පනා කරනවා. මොකද ඇත්තටම ලාවත් තියෙන පිළිදවසන් නිසා මේ සයින් වාස වන්සේ තව ටිකක් ලපස්සම ගලා දී සිටිනවද? මේ දැන් මං ඉන්න ටික. ආ හොඳයි. ලෝඩ් නේ සයින් වාස වන්සකින් සාකච්ඡාව පුතාරම් දැකිටිද මම එනම් ප්‍රශ්නයක් දැනගන්න ඉස්පත් කරන සයින් වාස මේ සයින් වාස දැන් අද දැන් භාවනාව දැන් අපි වාසික වබට කැමති විදිහට භාවනාවක් කරන්න කියලා සයින් වාස මේ ධම්ම විචේ පවත්වනවා කියලා භාවනාවක් තියෙනවද? එහෙම නැත්නම් අපි චිත්‍ර මාත්‍රියකට වචන පාවිච්චි කරලා ධම්ම උද්දච්චය කියලා. ඉතින් ඒක ගැන මම ඊයේ සැලැම්ත්‍රිගෙන් හොයා ඒ ධම්ම උද්දච්චය කියන වචනේ අලුත් බව කිව්වා. මේ ඔබ වහන්සේට පුළුවන් අපිට ඒක නෑ මක්කට පැහැදිලි කර දෙන්න. ඊට පස්සේ චිත්‍ර මාත්‍රියට මම වෙන්නම් මම. මොකද ඔබ වහන්සේ කැමති භාවනාවක් කරන කම්පසර ධම්ම විචේ පවත්වීමත් භාවනාවක් විදිහට සලකනවාද? එහෙම නැත්නම් ඊටපස්සේ ජීත්‍රමාත්‍ය අපිකේ දම් උද්දච්චය යන එක තුමේ අදහස් කරේ මොකද්ද කියලා ඔබ වාසිය වෙන සරණ නේද? ඉන්න තුනේ මේ වෙලාවේදී මේ ධම්ම විචය ගැන කතා කරනකොට මේ ධම්ම විචය කියන එක මේ ධර්මයේ අවබෝධ වෙන්න ඕන සති සමාධිය තුළින් කෙනෙක් සත් සමාධිය තුල පිහිටලා ඉන්නකොට ඒ සමාධිය හරහා කෙනෙකුට යම් යම් කාරණා අවබෝධ වෙනවා. බඳු කරුණු වලට අපි සඳහන් කරන සාමාන්‍ය මේ යෝනිසෝ මනසිකාරය දිනු වෙනකොට සති සම්පජාන්නේ දිනු වෙනකොට සමාධිය වැඩිගෙන එනවා. ඒ සමාධිය හරහා සම්මන්ත ශාරීරිය පිළිබඳව සිත පිළිබඳව යම් යම් කාරණා අවබෝධ වෙනවා වැටහෙනවා. ඒක තමයි ධම්මවිචේ සම්බුද්ධංගී කියලා කියන්නේ. ඒ වගේම යම් ධර්ම කාරණා ඉගෙන ගන්නා සූත්‍ර කියවනවා. සූත්‍ර කියවනවා පටිච්චසමුප්පාදයේ පිළිබඳව කරුණ ඉගෙන ගන්නවා. සූවිසි ප්‍රතිපිළිබඳ කරුණ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවල ධර්මයේ කටපාඩම් වෙනවා. කටපාඩම් වෙනකොට එයා ටිකක් මේ මම ධර්මයේ දන්නවා කියලා උද්දච් වෙනවා. මන්නනි තන්නේ එහෙම තමයි මේ උද්දච්ච කෙනෙක් ඇති වෙන්නේ මේ ධර්මයේ දැනගත්තන් පස්සේ සමහරට ටිකක් තමා පිළිබඳව යම් කිසි අභිමානයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මන්නනි තන්නේ මේ ඒක නැති කරන්නට ඒක නැති වෙන්න තුන අපි කරන්න ඕනන්නේ ඒවා භාවනාවට ගන්න නැතුව භාවනාව කරගෙන යන්නට ඕන යම් කරන භාවනාවක් විශේෂයෙන්ම අපි කරන භාවනා අතර ඉන්ද්‍රිය අවදි කර ගැනීමට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් අවදි කර ගැනීමට අපි කළ යුතු අපේ ආචාර්යන් වහන්සේලාගේ සාධනා ලැබිලි තියෙන්නේ ශ්‍රද්ධාව දියුණු වෙන විදිහේ භාවනා මානසිකාරයන් පවත්වීම විශේෂයෙන්ම බුදු ගුණ ඒ වගේම දහම් ගුණ සංග ගුණ මේ රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම සත්‍යත්‍රේ ලෝකේ පහළ වෙන්නේ මහඟු උතුම් බව මේ ලෝකයේ තුල සත්‍යත්‍රේ පහළ වෙන එක ඒබඳු සත්‍යත්‍රයක් පහළ වුණේ නැත්නම් අපිට මෙවල් ධර්මයක් අපිට අද ලැබෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මහා බෝධිසත්ව කෙනෙක් සමන් වහන්සේ විසින්ම මේ පරම සත්‍ය ලෝකයේ තියෙනවා අවබෝධ කරගත්ත යටපත් වෙලා තිබෙනවා පරම සත්‍ය උතුම් සදාතනික සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ගැන ඕනතරම් අපිට හිතල මෙනෙහි කරලා සිතේ ප්‍රීතිය උපදවා ගන්නට පුළුවන් සද්ධා උපදවා ගන්නට පුළුවන් අන්නේ ප්‍රීතිය සද්ධාව තුළින් අපට පුළුවන් භාවනාවක් කරගෙන යන්නට භාවනා කිරීමට යම්කිසි ශක්තියක් බලයක් එනවා ඒ බලය තුළින් ඒ භාවනාව කරගෙන යනකොට අපට යම් යම් කාරණා වැටහෙනවා සතිය පිහිටනකොට චිත්තසයිසික ධර්මයන් පොතින් බලන එක වෙනුවට අපට පුළුවන් දැක ගන්නට අපේ සිතින්ම ප්‍රඥාව අවදි වෙච්ච සිතින්ම සමාධි ප්‍රඥාව දෙක වැඩෙනවා අපි භාවනාව කරගෙන යනකොට. මේ භාවනාව කරගෙන යනකොට ඒ සති සමාධි ප්‍රඥා ඇති වෙන්නේ කොහොමද? සතර ආකාරයේ සතර සතිපට්ඨානයන් තමා ඉදිරියට ගන්නට ඕනේ. ඒවා තමා හඳුනා ගන්නට ඕන වටහා ගන්නට ඕන තමාගේ සිතේ පහළ වෙන්නා වූ ගති සිතීලි දෙස පේනකොට ඒවා බලාගෙන යනකොට ඒවා තමා නුවණින් අවබෝධ කරගන්න ගන්න එක ඊටම වැදගත් වෙනවා. ඒවා සතිපට්ඨානයට ඇතුළත් වෙන දේවල්. සතිපට්ඨානය කියලා කියන්නේ ඒකායන මාර්ගයේ හැටියට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක කවුරුද දන්නව? ඒකායන මාර්ගයේ මේ සතිපට්ඨානයේ සහ භාවනා කරන කෙනාට සංස්කාර ස්කන්ධය තමා තුළ වැටෙනවා. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ චෛතසික ධර්මයන්, චිත්ත චෛතසික ධර්මයන් මේ සංස්කාරයන් හේතු කොටගෙන විඥානියම් පහළ වෙන හැටි එතන පටිච්චසමුප්පාදයේ හරහා ඒක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපට ඉතාම වැදගත් වෙනවා මේ ධර්ම කාරණා අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්නට. ඊළඟට මේ ධර්මතාවයන්ගේ අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කියන මෙන්න මේ සදා නොවෙනස් වෙන්නා වූ මේ විශ්වයේ පවතිනා වූ ධර්මතා මේවා. මේ සදාතනික ධර්ම මේ අනිත්‍යතාවයේ කවදාකවත් වෙනස් වෙන්නේ අනිත්‍ය අනිත්‍යමයි. ඒ වගේම දුක්ඛතාවයේ කවදාකවත් වෙනස් වෙන්නේ දුක්ඛතාවයේ දුක්ඛතාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේවා තුළ මේ සත්‍යය රැඳී සිටිමි. දුකටපත් වෙල ඉන්නවා කියන එක අවබෝධ වෙන්න ඕන. නිබඳු ස්වභාව ධර්මයන් වලට ගැටි වෙලා ඒවා බද මේක තමයි මේ සත්‍ය දුක් විඳිනවා කියලා කියන්නේ. මේ ධර්මතාවයන් තුළ සිටින තාක්කල් සත්‍යයට සැපතක් සැනසෙල්ලක් හිමි වෙන්නේ නැහැ කවදාවත් මේවා අල්ලගෙන ඉන්නකල්. අන්න මෙන්න මේවා තමයි අවබෝධ කරගත යුතු ධර්ම. එතකොට මේවා අපට ලෝතුර බුදුරජාණන් වහන්සේ නැවකුත් අවස්ථානවලදී දේශනා කරලා තිබෙනවා. සූත්‍ර කියවනකොට මේ පින්නතුන්ලා බොහොම සූත්‍ර කියවන අයනේ. මේ පින්නතුන්ලාට ඕන තරම් හමු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ තැන්වලදී අවබෝධ වෙනවා නම් ඉතාම වටිනවා ඇති. එහෙම අවබෝධ වෙනවා නම් ආයි භාවනා කර කර ඉන්න අවශ්‍යයක් නැහැ. එහෙම සමහර විට භාවනා වශයෙන් වඩල සිටින කෙනෙකුට සංසාරේ වඩල දියුණු කරලා තියෙන තැනකට මේ සූත්‍රය බැලපුවම ඇති. ඒ වෙලාවෙම අවබෝධ කරගන්න අර උපතිස්ස පරිබ්‍රාජිතයා අසජි ස්වාමීන් වහන්සේ මේ ධම්මා හේතු පබහ කියලා ගාථාව කියනකොටම අවබෝධ වුණේ සංසාරයේදී ඒව හුඟක් වඩල තිබුණ නිසා, ප්‍රඥා ඉන්ද්‍රිය වඩල තිබුණ නිසා, ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒවා සමවිත වෙල තිබුණ නිසා තමයි ඒ කියනකොටම ඒ අසජිය හාමුදුරන්ගේ පළවෙනි බණ පද දෙක කියලා දෙවෙනි පද දෙක කියනවත් එකම ඒ එකම කියන ගමන් මසුවාම් ඵලයට පත් වෙනාන්නේ ඒක නිසා. ඒ නිසා අපි මේ ධම්ම විචේ කියන එක හැකිතාක් දුරට භාවනාව හරහා අපි උපදවා ගන්නට වෑයම් කරන්නට සති සමාධිය හොඳට දියුණු කර ගන්නට ඕන. සති සමාධිය දියුණු කර ගැනීමට සතර සතිපට්ඨානම වඩන්නට ඕන. සතර සතිපට්ඨාන වැඩිමත ආය අමුතු වෑයමක් කරන්න අවශ්‍ය නැහැ. කායානුපස්සනාව කරන ගමන්ම චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව ඉබේම වැඩෙන අවස්ථාවට පත් වෙනවා. කායානුපස්සනාව යෝනිසෝ මනසිකාරින් යුක්තව ඒ කායානුපස්සනාව හරහා තමන්ට ඒ සමාධිය හරහා තමාට මේ ශරීරයේ පිළිබඳව සිත පිළිබඳව උද්‍යව්‍යේ එකන හට ගැනීම විනාශ වීම තේින්ට පටන් ගන්නවා. සතිපට්ඨානෙන් ඒ බව තිබෙනවා. ඒ සම සූත්‍රයකම හැම භාවනාවක් අකට මේ සතිපට්ඨානය සඳහන් වෙනවා. ඒක පවඩම් කරගත්තට මදි. සමා දකින්න ඕන සමාධිය හරහා ආනාපාන සතියට ගියත් ඒ වගේම නව සීවතික භාවනාවට ගියත් අසුභ භාවනාව දෙතිස් කුණක භාවනාවට ගියත් මොන භාවනාවට ගියත් තමගේ ශරීරය තුළ කෙරෙනා මේ කටයුතු සමූහය දිහා බලාගෙන භාවනා කරනකොට සතියට වැටෙන්නට ඕන. සතිය වැටෙනකොට ඒ භාවනාව තුළින්ම ඒ යෝගාවචරයට පේනවා උදර සතිය වැඩිගෙන දියුණුවගෙන එනකොට ඇතිවීම නැතිවීම දෙක පේනවා. ඒ නිසා තමයි අර සූත්‍රයේ කියලා තියෙන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියලා තියෙන්නේ ඒකයි. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නැතිවීම බලමින් වාසය කරනවා ඇතිවීම නැතිවීම දෙක අමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියන්නේ එකයි. එතකොට ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාව අවදි වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව කියන්නේ ඇතිවීම නැතිවීම දෙක තමයි ප්‍රත්‍යක්ෂව දකිනවා. මේකයි ඒක අවබෝධ කර ගැනීම තමයි ඇත්ත වශයෙන්. එතකොට දුක කියන එක අය දුකක් කියලා ඇත්ත වශයෙන්ම හැම වෙලාවෙම දුක තමයි අපේ ශරීරයේ මේ ජීවිතේ තියෙන හැම වෙලාවෙම දුකක් තියෙන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ අපට. අපට තුවාලයක් හැදුනම, අට්ටක් හැදුනම, නැත්නම් පිච්චුනාම, එහෙම නැත්නම් වෙනත් විදිහට ගලක් පැටවුනාම, ගල මොනවාරි තද දෙයකට තෙරපුනාම ශරීරයේ ඇති වෙන වේදනාව විතරයි වේදනාව කියලා හිතාගෙන ඉන්නේ. ඒක විතරයි දුකයි හිතාගෙන ඉන්නේ. ඇයි? අනිත් හැම එකක්ම දුක් තමයි. ඒවා ඇයි අපට නොපෙනෙන්නේ? ඒවා නොපෙනෙන්නේ ඒවා එක්තරා දුකක් වුණාට ඒවා මුර්ධුයි. ඒවා දැඩි ස්පර්ශයක් නොවන නිසා, සුමුදු ස්පර්ශ නිසා, ඉතා සුළු ස්පර්ශ නිසා ඒ ඇතිවෙන වේදනාව අපට දැනෙන්නේ නැහැ. හැබැයි ඒකත් වේදනාවක්. ඒ වේදනාව පවා දුකක් වෙන්නේ ඒ සැප වේදනාව හැම වෙලාවෙම නොපවතිනවා. එතන විපරිණාම දුකක් එතන ඇති වෙන්නේ. අන්න ඒවා හොඳින් තේරුම් ගන්න ලැබෙන්නේ මුදිත ප්‍රඥාව තීක්ෂණ ප්‍රඥාවක් කෙනෙකුගේ පහළ වෙනකොට තමයි ඒ විපරිණාම දුක අවබෝධ කර ගන්න ලැබෙන්නේ. දැන් කොටිම කියනවනේ ජීවත් වීමේ දුක දැක ගන්න කෙනෙකුට පුළුවන්. ජීවත් වෙන දුක ඒක පේන්නේ නැහැ. ඇයි? වින්දන වැඩි, ආස්වාදේ වැඩි. ආස්වාදේ එතන සංතතියේට වැසිලා එතන ආස්වාද විඳිනවා කියන එක ඒකේ වෙනස් ස්වභාවය පෙනෙන්නේ නැතුව ඒකේ මේ සංතතියට රැවටිලා ඒක විඳිනේ කරනවා එතනින් සැපක් Taman නැති සැපක් හදාගෙන මවාගෙන විඳිනවා මිසක් ඇත්ත වශයෙන්ම සැපක් නෙවෙයි තිබෙන්නේ ඒක මොනවත් විඳින්නට මොනතරම් මහන්සි වෙනවද ජීවත් වෙනවා කියලා කියන්නේ ඉතින් සම්පූර්ණ දුක් වෙනීමක් ඉපදීච්ච දායිඳල නැවතත් මරණය කරා ගමන් කරන්නේ ශනික මරණයෙන් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් මේ ධර්මතාවයන් මේ චිත්ත ධර්මයන් ඒ වගේම රූප ධර්මයන් එහෙම නැත්නම් නාම රූප ධර්මයන් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් පැවතීමින් නැතිවීමින් එහෙම මේ යන්නා වූ ගමන මරණය කරා යන්නා වූ ගමන ඉතින් මේක සැපක් නෙවෙයි තවසෙම මේක දුකක් මේක තමයි අවබෝධ වෙන්නේ ප්‍රඥාව කෙනෙකුට ලැබෙනකොට භාවනාව දිරියට යනකොට සමාධිය වැඩිගෙන යනකොට අඥා ප්‍රඥාව වැඩිගෙන යනකොට මේ මේව හොඳට තේරුම් ගන්නට ලැබෙනවා මේවා කෙරේ ඇලීම අතහැරෙනවා මේවා කෙරේ නීරු විඳිනේ ගන්න අන්තිමට මේවා විඳින්නේ නැති ස්වභාවයකටපත් වෙනවා සිත නොවිඳීම් ස්වභාවයකටපත් වෙනවා අන්න එතෙන්දි තමයි කෙනෙකුට සැපේ කියන්නේ මොකද්ද කියන එක නියම සැපේ කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ලැබෙන්නේ අන්න එතකොට අනේ දක්වාම අපි කල යුත්තේ භාවනාව කරන්නට ඕන ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීම ධර්මයේ ඉගෙන ගැනීම ඒක සමහරකට භාවනා කිරීමේ ලබන අත්දැකීම් වලට මේක බාධාවක් වෙනවා අර ධර්ම ඉගෙනගත් ඒවා අතෙන්ට ආරෝපණය කරන්නට යනවා ආදේශ කරන්නට යනවා එතකොට භාවනාවෙන් අවබෝධ වෙන්නට තියෙන අවබෝධ නොවිය යනවා එතින් යතන අන්න ඒක තමයි අර කියන්නේ භාවනාව කරන්නට යන අවස්ථාවේදී තමා පොතපතල් බලලා ඉගෙනගත්ත තර්ක විතර්ක භාවනා මේ පිළිබඳව ගැඹුරු ධර්ම කොටස් පිළිබඳව යම් යම් දැනීමක් වැටහීමක් අවබෝධයක් නිසා ඒක අන්න අතින් තේනවා එතෙන්ට එනවා මොකද භාවනා කරගෙන යන කෙනාට උද්දච්ච නීවරණ ඇතුලේ මෙතන කුසල දේ වුණත් අකුසල දේ වුණත් මොනවා වුණත් උද්දච්චය තමයි එතෙන් තවම පස්සේ තමාන්ට අර අවබෝධ වෙන්න තියෙන දේ හරියට අවබෝධ වෙන්නේ තමා අහල් තිබෙන සුතමේ ඥානයක් එනවා මේක දෙකම එකට වුණාද යම් මේ අවබෝධයත් එක්ක මේක ආවනම් අන්න එතෙන්දි තමයි තමන්ගේ භාවනාව ඉදිරියට යාගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඉතින් අපට පුළුවන්කමක් නැහැ භාවනාවෙන් ලැබිය යුතු ඒ උසස් ත්‍ත්වයකට පත් වෙන්නට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මෙන්න මේ කාරණේ හේතු කොටගෙන. ඉතින් ඒ නිසා පුළුවන් තරම් භාවනා කරන්න කෙනා පොත්පත් ටිකක් අයින් කරලා දාලා භාවනා කරන්නට වෙන්නේ. ඒ කියන්නේ භාවනාව සතිය හොඳට පවත්වාගෙන යාම. සතිය පවත්වාගෙන පුළුවන් තරම් ඒ භාවනාව දෙන ගුරුවරයාගෙන් පුළුවන් තරම් කමඨහන් ලබා ගැනීම. භාවනා ආචාර්යවරයා සමඟ තමාට ඇති වෙන ප්‍රශ්න ප්‍රකාශ කිරීම. ප්‍රකාශ කරලා උන්වහන්සේ යමක් කියනවා නම් ඒ කියන දේට අනුව පිළිපැදීම තමයි තියෙන්නේ. ඒ හැර ඉතින් වෙන කිසිම දෙයක් ඉතින් මේ අවස්ථාවේදී අපිට කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ භාවනා කරන හැම කෙනෙක්ම දැනගන්නට ඕනේ අපි හිතට ඉඳීලා හිත නිදහස් කරනවා කියලා අපි මොකද කරන්නේ? අර හිතට වැඩක් දෙන්නේ නැතුව හිත නිදහස් දුන්න පස්සේ හිතට එන්න පටන් ගන්නවා තමන් ඒ ජීවිතේ ප්‍රිය කරන දේවල්, ඇලෙන බැඳෙන දේවල් හිතට එන්න පටන් ගන්නවා. එතකොට ඒවා කෙරෙහි සමන්ගේ සිත පවත්වනවා. යම් යම් දේවල් තමා දැක්කපු දේවල්, අහපු දේවල්, දැනගත්තු දේවල් ඒව මෙව ඔක්කොමම පස්සේ එතනින් මොකද යෝනිසෝ මනසිකාරයේ නෙවෙයි එතන පවත්වන්නේ අරවා කෙරෙහි තමන්ගේ සිත යොදවලා ඒවා අනුගමනයේ කරමින් සිත ඒවා කෙරෙහි වින්දනයක් කරනවා මේවා යථාර්ථයේ මේවා දකින්න ඕනේ නමුත් යථාර්ථයේ මගේ අදහසේ හැටියට සිතට යම් කිසි වැඩක් පවරන්නට ඕනේ ඒවට එන්ට නොදී පළමුවෙන්ම ඒවට එන්ට දෙන්න කිව්වොත් මොකද වෙන්නේ අරවාගේ හිත ගැලින්ට පටන් ගන්නවා අර ධර්මතාවල හේතු ගැලින්න පටන් ගන්නවා ඒවා නැවත නැවත ඊළඟට අයෝනිසෝ මනසිකාරයේ නිසා ඒවා කියලාන්ට දල්වන්න පටන් ගන්නකොට කෙලස් වැඩි වෙන්න පටන් ගන්නවා ඒකට අනිවාර්යයෙන්ම සංස්කාර ස්කන්ධේ සමානට භාවනාවට වාඩි වෙච්ච කෙනෙකුට තමා එදා දවසේ කරපු දේවල් පිළිබඳ ඒවගේ අඩුපාඩු කම් පිළිබඳ ඒවා විසඳාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ විසඳාගන්නේ කොහොමද? ඒකට මම මොනවද කළ යුත්තේ? එතන ඒව පටන් ගන්නවා භාවනාවේදී තමන් අර ඒ බාහිර දේවල් තමාගේ ජීවිතයේ දිනදා ජීවිතයේදී කරන දේවල් මෙතෙන්දි මෙනේ කරන්න පටන් ගන්නවා. ඒකට ඒකට විසඳුම් හොයන්න පටන් ගන්නවා භාවනාව වෙනුවට. ඒ වගේ දේ තමයි හුඟක් දෙනකොට වෙන්නේ. ඒ වගේ ගින්න අතරවම් වෙනවා. ඒ නිසා භාවනාවේදී කළ යුත්තේ භාවනා අරමුණක් දෙන්න ඕනේ. භාවනා කරන සිතට. භාවනා සිතට භාවනා අරමුණක් දීලා ඒ අරමුණ ඔස්සේ භාවනා කළා යම් කිසි ඒකාග්‍රතාවයක් ඇතිව දියුණු කර ගන්නට ඕන. මේක ඉදිරිය ගන්නට සිතට සංවේග ධනවන විදිහට ජීවිතයේ යථාර්ථය ඇති වෙන විදිහ භාවනාවක් කරන ගන්නට ඕන. ජීවිතයේ මේ ශරීරයට වෙන්නා වූ දේ ශරීර අනිත්‍යතාවයේ පෙනෙන පිළිකුල් භාවනාව වැනි භාවනාව එවකින් මේ ජීවිතයේ වෙනස් වේවි ජාති ජරා මරණ ශෝක පරිද්දේ දුක් දෝමනස්ස මෙන්න මේ වගේ දේවල් තමන්ට ඉතින් පේනවා. මේ ලෝකේ දිහා බලනකොට සමාජයේ දිහා බලනකොට ජීවිත දිහා බලනකොට ඔය රෝගාතුරෝ යම්සි කෙනෙක් පසු වෙනකොට රෝගීන් පීඩා විඳින කෙනෙක් දිහා බලනකොට එවැගේම කෙනෙක් දුක් විඳින දිහා බලනකොට තමාගේ ශරීරය උනස් තමාගේ ජීවිතය කෙරෙහිම තමන් මුලින් ඉඳලා හැඳෑවෙන කල් මේ කරන්නා වූ දේවල් වෙන තමන් විසි අසහන තමන්ට හමුවන අසහනකාරී තත්ත්වයන් මෙන්න මේවා ගැන මෙනෙහි කරලා ඒවා කෙරෙහි නුවණ පිහිටවා ගත්තම ඒ ජීවිතයේ තියෙන අසාර භාවය තේරුම් ගන්නට සංවේග උපදවන්නට මෙන්න මේවා පුරුදු වුණොත් තමයි අර වගේ දේවල් වලින් තමන්ගේ සිත ගලවා ගන්නට ලැබෙන්නේ. මොනවද මේ අපි මේ කරන මේ විකාර වැඩ නේද? මේ දුකකට නේද අපි මේපත් වෙන්නේ කියන එක තමාවෙන් අවබෝධ කරගන්නට අන්න ඒ බඳු ඇත්තට තමන්ගේ හිත යොමු කර ගැනීම තමයි. ඒක තමයි අපට ප්‍රත්‍යක්ෂ විදිහටම අපි භාවනාව කරගෙන යන්නට ලැබෙන්නේ. අද්දකින් හරහා තමයි ජීවිතයේ අද්දකින් හරහා. අන්න ඒ නිසා මේ වෙලාවේදී අපි භාවනා කරන විට පොතපතේ දෙනුමත් ගණන ගමන් භාවනා ආචාර්යවරයන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන ගම ඒ කරුණ වටහාගෙන ඒ කරුණ අපි එකතු කරගෙන අපේ ජීවිතේ හැම වෙන්නා වාද්දකීම් එකතු කරගෙන අපි තම තමන්ට උරු ආවේණික වූ භාවනාවක් අපි හදා ගන්න ඕනේ ධර්මය හරහා. ඒකට ඇත්ත වශයෙන්ම නොවන අවශ්‍යයි, යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. තමා බොහොම සූක්ෂම විදිහට තමාගේ මේ ශාරීරික දේශ බලන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා අපට උමනා කරන ඇත්ත වශයෙන්ම දහම් දැනුමකුත් අවශ්‍ය කරන්නේ නැත්තේ නෑ. අවශ්‍ය කරනවාමයි ඒකට. ඒ සමගම එදිනෙදා ජීවිතයේදී කරන කටයුතු වලදී එතන අපිට පුළුවන්කම තියෙන නෝනින් බලන්න. නෝනින් බලනකොට මේ චිත්ත පරම්පරාවක් රූප පරම්පරාවක් ඇති වී නැති වී යන ආකාරය බලා ගන්නට පුළුවන් වෙන විදිහට අපි සති සම්පන්න වෙන්නට ඕන. සති සම්පන්න යෝනිසෝ මනසිකාරයේ සති සම්පජාන්නේ මෙන්න මේ දෙක යොදවා ගන්නට. එතකොට තමයි අපට ඒක තමාට ප්‍රත්‍යක්ෂව දැක ගන්න ලැබෙන්නේ. වර්තමානයේ තමාගේ සිත පිහිටවා ගන්නට වෑයම් කරන්නට ඕන. වර්තමානයේ සිත පිහිටවාගෙන වර්තමානයේ ඇලෙන ගැටෙන දේවල් දිහා බලාගෙන ඒ ඇලීම් ගැටීම් දෙක නැති කර ගැනීම සඳහා තමා දකින්න ඕන ධර්ම දිහා හොඳට නීවරණ ධර්ම හොඳට දකින්න ඕන අවබෝධ කර ගන්න ඕන. මෙන්න මේ නීවරණ ධර්මයන් මෙතන තියෙන්නේ කියලා දකින්න ඕන. මේකයි මේ විදිහේ සිටි ඇවුල් තැවුල් ඇති වෙන්නට හේතු වෙන්නේ මේකයි කියලා දකින්න ඕන. ඒක තමයි ඇත්ත වශයෙන්ම ප්‍රඥාවන්තයන් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ප්‍රඥාව තමයි දිනු කරන්නට ඕන. ඉන්ද්‍රිය ධර්ම දිනු කරන ගම ප්‍රඥාව දිනු වෙන්නට ඉඩාරින්න ඕන. ඒක සතියෙන් තමයි අන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඔබ භාවනා අතර ආනාපාන සති භාවනාව, ඒ වගේම ඔය ඉරියාපත භාවනාව, කායानुපස්සන භාවනාව කරා තමන්ට ඒවා ඒ පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒවා හරියට කරනකොට. ඉතින් මේ වෙලාවේදී මට කියන්න තියෙන්නේ මම කරන භාවනාව හැටියට මම යම් කිසි දෙයක් සිතේ ඒකාග්‍රතාවයක් යම් සිතේ සංසිඳීමක් මම ලබා ගන්නට මට සතිපට්ඨාන උපකාර වෙනවා. අන්න ඒක නිසා තමයි මම මේ සතිපට්ඨාන ගැන හැම අවස්ථාවෙදීම කතා කරන්නේ. මේ සතිපට්ඨාන භාවනාව හරහා මේ අපේ සිත යොදවාගෙන භාවනා කරනකොට අපට ඕන දෙයක් දැනගන්නට පුළුවන්. සතිය පිටවා ගන්න පුළුවන් ඕන තැනක. ආයතනවල සතිය පිටවා ගන්න පුළුවන්. ඇහෙන් යමක් දකිනකොට ඒ දකින අවස්ථාවේ සතිය පිටවා ගන්න පුළුවන්. කණෙන් යමක් ඇහෙනකොට එතන සතිය පිටවා ගන්න පුළුවන්. එතන සංඥා සංකාර හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒවා තම තමන් ඒවා නොවනින් යුක්තව මෙනෙහි කරනවා නම් ඒවා අපට පුළුවන් අවබෝධ කරගන්නට. ඉතින් ඒකට ඒ සඳහා තමයි මම මේ කරුණු ටික කියා හිටියේ. ඉතින් දැන් ස්කෙන්කට තේරෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. තේරෙනවද නැද්ද කියන එක මට දැන් මේ වෙලාවේදී දැනගන්න ඕනේ. දැන් ස්කෙන්කට යම් ගැටලුවක් තියුණා නම් අන්නේ මේ ඒක මේ වෙලාවේදී අහන්න පුළුවන්. සාදු තේරුම් ගන්න මාස ඇත්තසේ මේ වතරන විශේෂම අද භාවනා කරමු කරගත්තේ උතුරු ඇමරිකාවෙන් සම්බන්ධ වෙන සේන මාස්ටර්ලා සිත සමාධිය වෙනියගෙන කල්පනා කළා. තීන් සම වර්ධන කරනවා සේන මහත්මයාට ඉස්සෙල්ලා කියන ලෝටස් ෆයින් වාසි මිකෝප් කියලා දිස්නා රූපාරණ සම්බන්ධ කරගෙන ඉනන්තර චිත්‍ර මහත්මිය ප්ලයින් කියන ඊට පස්සේ සිත මහත්මිය හෝ සේන මහත්මිය හෝ සාකච්ඡ සම්බන්ධ කරන කම් කියලා තිබුණා. තරුණ ශර්මයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තම හොඳින් භාවනාව ගැන අපිට පැහැදිලි කරලා දුන්නා. මට එක ප්‍රශ්නයක් මෙතනදි මතුවෙනවා. මොකද මෙතන මම අහලා තියෙන විදිහට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී සුහාම්බරෝ දේශනා කරලා තියෙනවා කියලා තියෙනවා මේ අභිජ්ජා දෝමනස්ස නැති කරගන්න කියලා. කියන්නේ ඒක නැති වෙන විදිහට මේ භාවනාව ගෙනියනවා කියන එක. එතන මේ අභිජ්ජා දෝමනස්ස කියන එක මද මේ අපි උපක්ලේශ හිතේ තියෙන උපක්ලේශ 16ක් ඇතුළත අපි සලකනවා අභිජ්ජා විසම ලෝභය ව්‍යාපාද ක්‍රෝධ කියලා විදිහට කොටසක් ඇති වෙනවා. මේවා නැති කර ගැනීමද මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ මුලින්ම පටන් ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන එක විදිහට කියලා මට මතක හිටියට මේ ක්ලේශ ධර්ම නැති කරීමේදී සිතේ ප්‍රබෝධයක් නෙවෙයි කියන්නේ ඒ විසුද්ධියක් නැත්නම් සිතේ පිරිසිදුකමක් ඇති වෙනයි. පිරිසිදුකම නිසා අපිට අවබෝධය වැඩි වෙනවා කියන එක තේරුම් ගත්තොත් එහෙම හරිද කියලා මම වහන්සේගෙන් දැනගන්න කැමතියි. තරුණ සර්ම සම්බන්ධවන්ත පින්නතුනි සතිපට්ඨාන මුලදී කියලාම තියෙන්නේ මේ දේ කිරීමේ ඒවා නැති කිරීම සඳහා කළ යුතු දේ තමයි මේ කියලා තියෙන්නේ සතිපට්ඨාන. කායේ කායાનපස්සේ විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේයි ලෝකේ අවිජ්ජා දෝමනසං. සී යුත්තව සී පිටවා ගත්ත කෙනාට මේක සිද්ධ වෙනවා. මේ සීතේ ගියේ පිටවා ගන්න නැතුව මේක ගැන මේවා කතා කරගෙන හිටිට වැඩක් වෙන්නේ නැහැ. සී පිටවා ගන්නුන සතිමා විනේය ලෝකේ විනේය ලෝකේ අවිජ්ජා දෝමන සමේ පංචස්කන්ධ ලෝකේ තිබෙන අවිද්‍යාව කියන්නේ දැඩි ඇලීම ඕනෑවට වඩා ආසා කිරීම. අවිජ්ජා දෝමනස් සංකේන ද්වේෂ කිරීම ගැටීම. ඇලීම් ගැටීම් දෙක නැති වෙන්නේ ඇති වෙන්නේ මොකක් නිසාද? සතිය නැතිකම නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. සතිය පිහිටා ගත්ත ගමන් සතිය දින තැන මේවා පිහිටන්නේ නැහැ කොහොමද? සතිය තියෙන තැන සමාධිය තියෙනවා මිසක්කා සතිය තියෙන තැන නීවරණ අයින් වෙනවා මිසක්කා එතන අභිජ්ජා කියනවත් නැහැ. ඒ වගේම මේ ව්‍යාපාද නීවරණේ නෝතන දෝමනස් සංකලිකයන් ඩොම්නස ඩොම්නස කනගාටුව එනකොට සිතේ කනගාටුවක් ඇති වෙන්නේ ඒක මේ දේශයක් මුල් කරගෙන නැති වෙන්නේ. සියුම් දේශයක් තමයි මෙතන කනගාටුව කියලා කියන්නේ දෝමනස් කියලා කියන්නේ. දුර්මනස්සේ දුර්මනස් කියලා කියන්නේ කිලුටු මනස කියලා කියන්නේ. ද්වේෂයෙන් කිලුටු මනස කියන එකයි. අවිජ්ජා දෝමනස්ස කියන්නේ මෙන්න මේ දෙදෙන නැති කිරීම සඳහා මේ ගෙන යන වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒක තමයි මෙතන පැහැදිලි වෙන්නේ. කායේ කායානුව බලන සුලෝ වාසය කරන. කායේ කායානුපස්සී ආතාපි ඒ කියන්නේ කෙලෙස් තබන වීරියෙන් යුද්ධව. ආතාපි කියන්නේ කෙලෙස් තැවීම. ඔකට කෙලෙස් තැවීම ඇත්ත වශයෙන්ම ඒ කෙලෙස් පහළ නොවන විදිහට එතන සතිය පිහිටවා ගන්න. කයෙහි කයනුව බල ඉන්නකොට යාට කෙලෙස් හට ගන්නට වෙලාවක් නැහැ. ඉතින් මේක අමුතේ මේක නැති කර ගන්නට මෙහෙම කර ගන්නට කියලා කිව්වොත් හරියන්නේ නැහැ. තමා වැඩපිළිවෙලේ යනකොට ඒක ඉබේම සිද්ධ වෙනවා. හේතුව පවතිනකොට ඵලෙ හට ගන්නවා. ඈ යමක් දුරු කිරීමේ හේතුවක් පවත්නකොට ඒ හේතුව පවත්න තාක්කල් ඒක දුරු වෙනවා. හේතුව පවත්න්නේ නැත්නම් දුරු වීමක් නැහැ. ඒක සතර සතිපට්ඨානේ වැඩිවීමම අවශ්‍යයි. සතර සතිපට්ඨානේ වැඩිවීමේ අනිත්‍යෝදය අපිට අනිත්‍යව ගැන හිතන්නට මෙතන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මෙතන කියලා තියෙන ලෝතර බුද්ධ ඥානවද මොකද්ද? කායේ කාය අනුපස්සී විහෙති. කෙලෙස් තවන වීර්යය තියෙන්න ඕනේ එතන. ඉද්ධිපාද වැඩෙන්න ඕනේ එතන. කෙලෙස් තවන වීර්යය කියන්නේ වීර්යය කියන්නේ වීර්යය ඉද්ධිපාදය එතන වැඩෙන්න ඕන. අපි භාවනාව පටන් ගන්නකොට සතර ඉද්ධිපාද වැඩෙමින් යන්න ඕන භාවනාව. භාවනාව කරේ ඡන්දය ඇති කර ගන්න ඕනේ. භාවනාව කරේ චිත්තේ වීර්යය කියන එක ඇති කර ගන්නට ඕන. මේ භාවනා කමඨහන් තුළට මේ සතර ඉද්ධිපාද අපි එකතු කර ගන්න ඕනේ. ඡන්දය, වීර්යය, චිත්තේ එවගේම විමර්ශනාව කියන එක. ඒක නෝනින් යුත් හැම වෙලාවෙම නෝනේ එතෙන් තියදෝන නෝනේ එතෙන් තියෙන්නේ සතර ඉද්ධිපාද හරහා ඒ සතිය දිනු කරගෙන යනකොට ඒවට එතෙන්දී අවිද්‍යාවක් ඇතිවෙන්න හේතුවක් නැහැ. දෝමනස්සයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. විනෙය්‍ය ලෝකේ සතිමා විනෙය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සන් පංචස්කන්ධ ලෝකේ අවිද්‍යාව දුර්මනස්සය දුරු කරනවා දුරු කරන්නේ කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මොකද්ද? ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මොකද්ද? සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි වීම. සතර සතිපට්ඨාන ධර්මයන් වඩනකොට ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. කෙලෙස් ප්‍රහීණ වෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට කෙලෙස් ප්‍රහීණ වෙනවා. ඒක මේ කෙලෙස් නැති කර ගන්න ඕන කියලා අමුතින් ආයෝ වෙන වෙන දේවල් සිතට ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. නියම විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය යන එක තමයි අන්න කෙලෙස් දවන ක්‍රමය. කෙලෙස් ප්‍රහීණ කරන ක්‍රමය. අවිද්‍යාව ප්‍රහීණ කරන ක්‍රමය ඒකයි. මේ දෝමනස්සේ ප්‍රහීණ කරන ක්‍රමය ඒකයි. එතකොට සත්‍යෙන් තියෙනවා. කය කායානුපස්සී විස. කය කායානුපස්සනා භාවනාවේ කීයක් තියෙනවද? ඉරියාපත. පබ්බේ කියලා එකක් තියෙනවා. ඒ වගේම ශීවිතික පබ්බිකල් තියෙනවා. මේ ඔක්කොටම ඔක්කගේ මේ භාවනා වලින් සිද්ධ වෙන්නේ මොකක්ද? එතන යථාර්ථයේ පින්නේ මේ වාගේ සිත පිහිටවගත්තන් පස්සේ ඇත්ත ඇති හැටියෙන් පේන දෙයක් නෙමෙයි කියන්නේ. අතීතින් මේ ඇත්ත ඇති හැටියෙන් පේන්න මේ මෙච්චර ඉගෙනගෙන මේ විදිහට පොත්පත් කියලා සූත්‍ර කියලා මෙහෙම යනකොට මේක පහළ වෙන්නේ නැද්ද? අපිට මේ බුද්ධ නෝන පහළ වෙන්නේ නැද්ද? ඒක කොච්චර දුරවල තමයි. ඉතින් මේ ඔක්කගේම ඒ ඔක්කොම සදා අපි කලේ සිද්දේ මොකද්ද? අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි පාඩම් කරනවා වචී පරම වෙනවා වචන ගොඩ ගහ ගන්නවා හිතේ. නමුත් ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. අර තියෙනව නේද? මොකද්ද තියෙනෝනේ ඒක ගාථාවක් තියෙනව නේද? නබාගව සාමඤ්ඤස්ස හෝති කියලා අර ගාථාව ධම්මපදයේ තියෙනන්නේ. මොකද ඒකේ මුල අන්නේ ඒ වාගේ අපි මේ වචන පාඩම් කරගත්ත පමණින්ම මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. වචන පාඩම් කරගත්තට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. යන මාර්ගය අපි නියම විදිහට ගමන් කරන්න ඕන. සතිපට්ඨාන මාර්ගයේ නියම විදිහට ගමන් කරන්න ඕන. සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඉදිරියට යන්නට අර ධර්ම කාරණා අපට ඉබේම වැටහෙන්න පටන් ගන්නවා, දියුණුවෙන්න පටන් ගන්නවා, නිවර්ණ අයිමෙන්න පටන් ගන්නවා, සිත පිරිසිදු වෙනවා, ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා, ඊළඟට සතර ඉද්ධපාද වැඩෙනවා, සතර සම්මප්පදාන් වීරි වැඩෙනවා, මේවා ඉබේම වැඩෙනවා. අපට ඕනෙන්නේ කරනු කැමැත්ත කුසල ඡන්දේ මේවා වැඩිමේ කුසල ඡන්දේ අපට තියෙන්න ඕන. ඒ වගේම ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධා ඵලෙමින්ම තියෙන්න ඕන. ලෝතර බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කොට වදාලා වූ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය, ලෝතර බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මේ ලෝකයේ තුල විශ්ය තුල සැඟවී තිබෙනා මේ සත්‍ය අපට එලිකල දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වෙනවා. එතකොට ශ්‍රද්ධාව තමයි අපට උපකාරී වෙන වීර්ය කරන්ට ඒක උපකාරී වෙනවා අපට. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ මෙච්චර සාරාංශයේ කල්පලක්ෂයක් තිස්සේ විෂයාසංකේ කල්පලාක්ෂයක් තිස්සේ සෝසාසංකේ කල්පලාක්ෂයක් තිස්සේ මේ මහා එදිතර වෑයමක මහා වීරයක යෙදිලා මහා දුක්ඛ ස්කන්ධයකට ගොදුරු වෙමින් ජීවිත පරිත්‍යාගයෙන් කියා නිම කළ නොහැකි තරම් දුක් දෙමින් අප්‍රමාණ දුක් වේද ධර්මයෙන් අවබෝධ කරගෙන අප මේ ධර්මයේ මේ විශ්වය තුළ තිබෙන ධර්මයට කපත් වෙලා තිබෙන ධර්මය මතු කරලා දුන්නේ අපිට. අන්න ඒවා හොඳට අවබෝධ කරගෙන සද්ධාව ඇති කරගෙන ඒ බුදුරජාන් වහන්සේ අපට මේ පහසෙන් මේ වටහා ගැනීමට මෙන්න මේ දේ කරන්ට කියලා තියෙන එකක් තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ සතිපට්ඨානේ වඩනකොට මොකද වෙන්නේ අපට? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සේනමා මෑතුමා අහපු ප්‍රශ්න කවුරුන්සාන වශයෙන් පිළිතුරු ලැබුණා. ඉරිසස් කරනවා මම චිත්‍ර මාධ්‍යෙ මෙන්න කැමති චිත්‍ර මාධ්‍යෙ උන්වහන්සේ අපට දේශනා කළ සාකච්ඡා මුලදී මම යමුණේ වගේ ඔබතුමිය අපිට තිබවතා මතක කරන ධම්ම උද්දච්චය කියලා වචනයක් සමග භාවනා ක්‍රමය ඔබට ඒක පොඩ්ඩ මතක් කරනවාද මේ දෙක උපත තියෙන මතක් කරලා කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම. ඇත්තටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෙන් යම් කිසි ප්‍රශ්නයක් ඉදක අහන්න ඕමනා තිබුණා. අපි උන්වහන්සේ සම්බන්ධ වුණා මේ ගැන අහමු. ඒ වෙනතුරු ධම්ම උද්දච්චය කියන එක ඇත්තටම මේක යම් කිසි විදියකින් වරදක් තියෙනවා නම් ඒක මගේ ඇති අවිද්‍යාව නිසා බව මම පිළිගන්නවා. ධර්මයේ ඇති වරදක් නෙමෙයි කියලා. නමුත් මෙන්න මේ විදියට අහලා තියෙනවා. ඒකට මේ අපි භාවනාවක් කරනකොට ඒ භාවනාව වැඩෙන ක්‍රම හතරක් සඳහන් වෙන පටිසම්භිදා මග්ගයේ. ඒ දැන් අපි භාවනාවකට වාඩි වෙනහම සාමාන්‍යයෙන් විදර්ශනාවක යෙදෙන වෙලාවක හිත සමාධිගත වෙන ක්‍රම හතරක් ගැන. ඒ පළවෙනි ක්‍රමයට කියනවා සමත පොබ්බංගම විදර්ශනා කියලා. යම් කිසි කෙනෙක් සමත ප්‍රමාණතාවක් අරගෙන ඒ ඔස්සේ හිත සංසුන් කරගෙන ඒ විදර්ශනාවට හැරෙන ක්‍රමයක් තමයි පළවෙනි එක. දැන් දෙවෙනි එක කියනවා විදර්ශනා පුබ්බංගම සමත. පටන් ගන්නෙම විදර්ශනාවෙන්. මොකද එක පාරටම හිත සංසුන් කර ගැනීමට කමටහනකින් අපහසු කෙනෙකුට මේ විදර්ශනාව ටික වෙලාවක යෙදීමෙන් ඇතිවන සංසුන්කමෙන් සමතේ වැඩෙන ඉඩ තියෙනවා කියන එක. තුන්වෙනි එක මේ දෙක මාරුවෙන් මාරුවට කෙනෙක් සමතය කියන්නේ කමටහනකින් හිත පොඩ්ඩක් සංසුන් කරනවා. ඊළඟට විදර්ශනාවෙන් දේවල් තේරුම් ගන්නවා. නැවත සමත ප්‍රමතාවට පොඩ්ඩක් යනවා. නැවත අවබෝධ කරගන්නවා කියන හිතුම වල විදිය. ඊළඟට හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්ම උද්දච්චය කියලා. එක කියන්නේ මේ සඳහා දෙන හොඳම උදාහරණය ඇතරම දැකලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් බවට පත්වුණු අවස්ථාව. මොකද උන්වහන්සේ තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ රහත්ුනේ නැහෙනේ. උන්වහන්සේ අර පළවෙනි ධර්ම සංගායනාවට පොඩි වෙලාවකට කලින් රහත්ුනා කියන එක තමයි අපි අහලා තියෙන්නේ, කියවලා තේරුම් ගන්න තියෙන්නේ. ඒදී සිදු නැහැටි විස්තර කරන එක්තරා තැනක කියනවා මේ උන්වහන්සේට මෙහෙම අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කිව්වලු, ස්වාමීන් වහන්සේ දැන් හෙටයි ධර්ම සංගායනාව, රහත් නොවි එකට යන්නේ කොහොමද නැහැ, ඔබ වහන්සේ එතන මූලිකත්වය දරන්නත් වගේ ඉන්න නිසා එක ටිකක් හොඳමදි, මොකද රහතුන් වහන්සේලානේ වඩින්නේ, එහෙම කියලා කිව්වම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක හොඳටම හිතට ගේන්න මේ වීර්ය වැඩි වුණොත් මේක මේක කරන්න බෑ කියන එක උන්වහන්සේ හිතින් විදර්ශනාවෙන් වගේ අවබෝධ කරගෙන ඒ හිත තුළ ඇති වුණු මේ කොහොමද මේ தත්ත්වය ලැබිය යුත්තේ කියන එක හිත තුළම විතර්ක කරමින් අවස්ථාවක උන්වහන්සේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියන එක තමයි අහලා තියෙන්නේ. එතකොට මේ ධම්ම උද්දච්චය කියන එක ඇත්තටම අපේ සාමනාජී තාපත්තක් පෙන්වුව අපිට ඒක ධර්මය නිසා උද්දච්ච බවට පත් වීමක් කියන එක ඕනම කෙනෙකුට භාවනා කරන කෙනෙකුට තේරෙන්න පුළුවන්. මොකද මනසේ සියුම් අවස්ථාවල් එනවා. ආ මමත් දැන් හොඳට ධර්මය දන්නවා. මම හොඳට භාවනා කරන කෙනෙක්. අරය භාවනා කරන්නේ නැහැනේ. ඒක නිසා මම තමයි ජගත කියලා එහෙම හිතෙන අවස්ථාවල් එනවා. ඒක ධර්මය නිසා උද්දච්චයට පත් වීමක් කියන එක තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. නමුත් අර භාවනා ක්‍රම හතරට තරවිදිහට දාපු නිසා මම හිතන අපේ ගෞරවනීය සම්මන්ත්‍රණය ගැන සෙල්ල බලලා අපි තිතාවුන් පැහැදිලි කරලා දෙයි කියලා එවැනි සත්‍යයක් මනස තුළ ඇති වෙන්න පුළුවන් කියන එක. කියන්නේ තර්කයෙන් ධර්මයක් වලට ගිහිල්ලා ඒ ඇති වෙන අවබෝධය සමග සිදුවෙන නිශ්චල බව කියන එක විදිහට තමයි ධම්ම උද්දච්චය කියන එක තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් තිරුවන් සරණ හැමදාටම ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණාද කියලා මහත්ම බලමු. හිතමාත්මි ඔබතුම ජීකෝ මේ පොතේ පිටුවන් කි පුළුවන් නම් මට කියන්න. මම මේ පොත අත්‍යන්තයෙන් තියෙනවා ටික බලහමුන්නේ නැතම හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වාසයට දැන් ඇහෙනවද අපි හමුුනේ? හොඳයි. ඒක මම ඉතම ගෞරවයෙන් කෝකලකි මහත්මයට මෙන්නම් කෝකලකි මහත්මයා සමාවෙන්න පුළුවන් මේ දෙතිම ටිකක් වෙලා. මේ අපි දැන් අපි චිත්ත මහත්මිය මතක කරව කාරණාව පිළිබඳව ගොඩක් කතා කරමු. මේ ධම්ම විචේ පවත්වනවා කියන එක නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළා. සති සමාධි වටලා ඒ අනුව මේ භාවනාවට යොමු වීම තුළින් ඇතිවන්නා වූ ධම්ම විචේ කියන එකක් කියන දේ සතර ධර්ම පිටවද මෙහි කිරීමෙන් ඒකේ විදිහට බාධා සිදුවන බව විදිහට තමයි උන්වහන්සේගේ දේශනා මත හැඟුනේ. චිත්ත මහත්මිය මතක් කරනවා ඒ වචනේ කිසියකට උද්දච්ච කියන වචනේ පාවිච්චි කිරීම තම කොටක එක්කක්වත් දැක්කේ නමුතර එතුමිය පොතේ තියෙන දේ කියන්නේ මේ. නමුත් අපි ධම්මයේ පිළිබඳව මෙනෙහි කිරීමම භාවනාවක් ඇතිව කරන්න පුළුවන් කෙනෙකුට කියන දේ. ඒ කියන්නේ හිත ආනාපාන සති වෙන විදිහකින් සමාධිගත කරගෙන නෙමෙයි ධම්මවිචේ ධම්මයේ මෙනෙහි කිරීම ඔස්සේම භාවනාවකට වෙන්න පුළුවන් කියන වගේ අර්ථයක්. මෙන්න මේ කාරණාව පිළිබඳ කෝපික මහත්මය ඔබතුමාගේ භාවනා අවබෝධයන් තුළින් අපිට කිසියම් ආලෝකයක් ලබා දෙන්න කියලා හිතනවා. තෙරුවන් සරණයි මේ දලුවත් මහත්මය ඇතුළු සෑම දෙනාටම. ඔව් මෙතන දැන් ඇත්තටම මම දන්නේ නැහැ ඒක කියලා මට මගේ මතකේ තියෙන විදිහට නම් ඔක ධම්මවිචේ නෙමෙයි ඊට වඩා වෙනස් වචනයක් මේ සූත්‍ර පිටකේ තියෙන මම මේ සූත්‍රේ හොයන්නගත්තට මේ අර ත්‍රිපිටකය.org එකේ නාමාවලියේ එන්නේ නැහැ. උනාට මේ සූත්‍රයක් තියෙනවා යුගානන්ද සූත්‍රය කියලා. ඒක මට මේ දැන් බලද්දී ඇක්සස් ටු ඉන්සයිට් එකේ නම් තියෙනවා මේ සූත්‍රේ. ඒකේ තියෙන්නේ අංගුත්තර නිකායේ 4.17 කියලා. ඒගොල්ලන්ගේ නොටේෂන් එකේ. ඒ සූත්‍රයේ ඔක හොඳට පැහැදිලි වෙනවා. ඔය ආනන්ද හාමුදුරුවෝ තමයි මේ ඔක කියන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට එක එක සාමීන් වහන්සේලා ඇවිල්ලා මාර්ගඵල නැත්තම් අරහත්භාවය ප්‍රකාශ කරනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අනික් වික්ෂුන් වහන්සේලාට නැත්තම් ඒ පිරිසට කියනවා මේ වගේ ප්‍රකාශ කරන අයගේ ඒ මාර්ගයට වැටුණ හැටි ක්‍රම හතරකට ආවා කියලා දකිනවා කියලා. එතකොට ඒ ක්‍රම හතර තමයි අපේ චිත්‍ර මහත්මිය පැහැදිලි කළේ. මුලින් සමතේ වැඩිලා පස්සේ විදර්ශනාව වැඩිලා මාර්ගයට වැටෙන අය ඉන්නවා. මුලින් විදර්ශනාව වැඩිලා පස්සේ සමතේ වැඩිලා මාර්ගයට වැටෙන අය ඉන්නවා. ඒ දෙකම සමව වගේ එකට යුගනන්දව වැඩිලා මාර්ගයට වැටෙන අය ඉන්න එකයි මේක තමයි යුගනන්ද කියන නමත් වැටිලා තියෙන මේ සූත්‍රෙට. ඊට අමතරව හතරවෙනි එක ඒකේ වචනේ සූත්‍රේ කාට හරි පුළුවන් නම් බලන්න ඉබනන්ද සූත්‍ර කියන එකේ පාලි වචනේ මේ හතරවෙනි ක්‍රමයට තියෙන එක. එතන ඉංග්‍රීසියෙන් නම් තියෙනවා then there is the case where a monk's mind has its restlessness concerning the dhamma කියන එක. එතන මේ වචනේ යෙදෙනවා restlessness concerning the dhamma කියන හැබැයි ඒක තියෙන well under control. There comes a time when his mind grows steady inwardly, settles down and becomes unified විදිහට කියාගෙන යන and concentrated. In him the path is born. ඒ විදිහටත් මේ මාර්ගයට වැටෙනවා කියලා. ඉතින් මේ හතරෙන්ම වැදගත් වෙන්නේ මේ මාර්ගය උපදිනවා කියන එක. In him the path is born. මම හිතන්නේ අන්න ඔය කරුණ තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඔබේ මොන ක්‍රමයට උත්සාහ කළත් මේ මාර්ගය උපදිනවා කියන තැනට එන්නයි ඔය දෙකම හතර ක්‍රමේම උදව් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔය හතරවෙනි එක මම ඇත්තටම පිළිගන්නවා එහෙම එකක් තියෙන්න ඕන භාවනාවකින් තොරව. මොකද අපිට අහන්න ලැබෙනවා අර විශේෂයෙන් ධර්මයක් අහලා මාර්ගඵල රහස්දාවේ ලැබපු විශාල පිරිසක් හිටියා. ඒගොල්ලන්ගේ අපිට වෙන වෙනම මේ සමතේද විපස්සනාවද වැඩුණේ මොනවද ওই දෙකම එකට වැඩුණාද ওই කතා එක එක මත තියෙන්න පුළුවන්. ඒකට මම විශ්වාස කරන්නේ ඔන්න ඔය හතරවෙනි ක්‍රමයේද ඒගොල්ලෝ අවබෝධ කළා. ඊළඟට තව කොටසක් ඉන්නා දැන් අපි අහලා තියෙන ධර්ම සාකච්ඡා වල යෙදෙනකොට බණ අහනකොට විතරක් නෙමෙයි ධර්ම දේශනා කරනකොටත් මාර්ගඵල නිවන් අවබෝධ කිරීමේ හැකියාව තියෙනවායි කියලා පොත්වල සඳහන් වෙනවා. ඒත් අන්න ඒ වගේ විදිහකටත් මේ දහම විමසමින් සිටීම තුළ දහම අවබෝධ කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මට නිකන් අර්ථයේ වශයෙන් තේරෙන්නේ. ওই වචනේ මොකක් විදිහට ගත්තත් ඒ කියන්නේ ධර්මය විමසමින් සිටීම තුළ අවබෝධ වෙන වෙලාවක් එන්න පුළුවන්. ඒකට යා විශේෂයෙන් සමතෙකුත් නෙමෙයි විශේෂයෙන් විදර්ශනාවකුත් නෙමෙයි. හැබැයි ධර්ම කරුණු නුවණින් විමසීම කරනවා, ඒවා සාකච්ඡා කරනවා. අන්න ඒ වගේ වැඩවල ඒකට ඒ සාකච්ඡා කිරීම බණ ඇසීමට දාන්නත් පුළුවන්, ධර්මය දේශනා කිරීමට දාන්නත් පුළුවන්, ධර්මය ගැන හැපි හැපි ඉන්න ගතියක්. ඒකත් අන්න ඒ ක්‍රමයටත් යම් කිසි මාර්ගයේ උපද්දව ගැනීම හැකියාවක් තියනවා කියන එක තමයි මෙතන මේ මම විශේෂයෙන් සඳහන් කරන්නේ. එකපාරට මාර්ගඵල කියනවට වඩා ආර්ය මාර්ගයේ ක්‍රියාවක් තියනවා. ඒකට තියෙන මූලික පූර්ව ප්‍රතිපදා හතරක් විදිහට තමයි මම ওই ටික දකින්නේ. ඒක මගේ පෞද්ගලික අදහස. ඔය කොහොම වෙතත් දැන් අපි ප්‍රතිසම්බිදානග්ග වගේ එකක් ගන්නකොට ඒවයිදී හැම එකකම තියෙන්නේ මේ තමන් ගැන දෙයක්. එතකොට මේක කතා කරලා තර්ක විතර්ක කරලා මේක මේකයිද කියනවට වඩා වැදගත් වෙන්නේ තමන් ඇයි යම් කිසි භාවනාවක් ඒක තමන්ට යොදාගෙන. දැන් මේ හැම ධර්මයක්ම මම දකින්නේ මේ අනුන් ගැන කියන එකක් නෙමෙයි තමන් ගැන. විශේෂයෙන් දැන් මම බලනකොට මේ මං මගේ කතාව තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒකට ඒක අපි තුලින් දකින්න දක්ෂ වෙන්න ඕන කියන එක. ඉතින් මේ ධර්මතා අපි හුඟක් වෙලාවට ධර්ම ඉගෙන ගන්නකොට නිකන් මේවා එළියේ තියෙන දේවල් වගේ, නපතයි තියෙන ඇති දේවල් වගේ. මේ අනුන්ගෙන් දකින්න උත්සාහ කරන්නේ. ඒක ඊට වඩා Taman දක්ෂ වෙන්න ඕන මේ මොන වචනෙන් ඉගෙන ගත්තත් මේ කියන්නේ මං ගැන. මේ මගේ සිතේ තියෙන තත්ත්වයක් ගැන මේ කියන්නේ. ඒක Taman තුලින් දකින්න පුළුවන් වුණත් මං හිතනවා එතෙන්ට යන්න ඕන. ඒ හින්දා මම කියන්නේ දැන් විශේෂයෙන් අපි හිතමු කෙනෙක් සමත භාවනාවක් කරනවා නම් දැන් එක අරමුණක් කරගෙන හිත එකඟ කරගන්න උත්සාහයක් යොදනවා නම් එයාට කොච්චර තර්ක කළත් වැඩක් නැහැ. ඕක මෙහෙම කරලා හරියන්නේ නැහැ, මෙහෙමයි කරන්න ඕන, අරවා මේවා මත නෙමෙයි. තමන්ගේ හිත අඩු ගානේ පොඩි වෙලාවක්වත් විනාඩි 5ක්වත් එකඟ වෙනවා නම් එයා අර දැනගත්ත මුළු සමතය ගැන ඉගෙනගත්තු සේරටම වඩා එතන ඒක මේ ප්‍රතිඵල ලබනවා කියන එක. ඉතින් අන්න ඒ පැත්තෙන් අපි බලන්න ඕන ධර්මයක් කතා කරනවට වඩා මේක මම කොච්චර දැක්කද. නැත්නම් වෙන්නේ දැනුමක් විතරයි. අර කොහේ හරි තියෙන එකක් කටපාඩම් කරලා අනිත් පැත්තට කියනවා. ඔක අර අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උපමාවකුත් ගන්නවා අර හරක් වගේ කියලා. දවල් 30 තනකොළ කකා ඉඳලා රැට වවාර වවාර කනවා වගේ වැඩක් කියලා. ඒවත් අපි උපහාසයකට ගන්න හොඳ නැහැ නේ. මේ මම නිකන් මතක් කළේ. ඉතින් අපි Taman දක්ෂ වෙන්න ඕන කොච්චර ධර්මයෙන් ගැන කතා කරත් ඕක නෙමෙයි අපිට අන්තිමට වැදගත් වෙන්නේ. අපි මේකෙන් මේ කොච්චර ප්‍රයෝජනයක් ගත්තද කියන පැත්ත වගේ අදහසක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් මේ ඒ යුගනද්ද සූත්‍රය වෙන නමකින් තියෙන්නේ අරහත්තප්පති සූත්‍රය කියලා පටිප්නේ පටිපදා වර්ගයේ ඔගලෙ මාත් දැකීව තැන හරි. ඒකේ මේ ලින්ක් එක මම අත්‍යන්ත දැම්මා. ටෙක් සියල් දෙනාට බලලා ගන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. බොහොම පිං. හොඳයි. අපි ගෞරවයෙන් ආරාධනා කරමු අනිකුත් කල්ලාන් මිත්‍රයෙකුට ප්‍රසන්න වාර්මය. ප්‍රසන්න වාර්මය මේ ඒ ආකාරයට හතරවෙනි කිපු භාවනා ක්‍රමයේ ඔස්සේ භාවනාවන් කිරීම ගැන අවබෝධයක් තියෙනවද? දැනීමක් තියෙනවා නම් අපිට පොඩ්ඩක් ඒක ගැන මතක් කරලා. චරොන් සර් මේ මහත්තයා මට ඒකෙන් තරම්ම දැනුමක් නැහැ. මම විමුක්ක් වෙලාට කරන්නේ ඇත්තටම විදර්ශනා භාවනාව. ඉතින් ඒක හුඟක්ම මට ලේසිම දේ ඉරියාපත පබ්බේ. ඒක නිසා මම ඉරියා මම සම්පජානේ කියන්නේ ඉන්නේ තියවගෙන යොමු කරනවා මිසක් සමතේට ඉස්සර නම් මම යොමු වෙවි හිටියා. ආනාපාන සතිය තුලින් ඉතෙන්ට මට එතෙන්දී තරම්ම මගේ හිත එකඟ කරගන්න පුළුවන් වුණාට දැන් හුඟක් වෙලාට මම බලන්නේ ඉරියා තමන් ඉන්නේ ඉරියාව තමන් ඉන්න ඉරියාව කියන්නේ ශරීරයේ පිටල තියෙන විදිහ අත කොහෙද තියන්නේ අත යනකොට දත් දුරුස්ත අරගෙන දත් මදිනව වුණත් එතනට හිත පිහිටවලා ඒ විදිහට ඉරියාව මෙනෙහි කිරීමයි ඒ විදිහට සම්පජානනය කියන්නේ අපි කියන්නේ හිත පිහිටගෙන ඉන්න එක තමයි මම නම් කරන්නේ. ඉතින් එතනින් හැට මට ඒ කියන වැඩි කියන තේරුමක් නැහැ. තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්න. අපි කල්‍යාණ මිත්‍ර භාවනාවකට යොමු වෙලා ගෞතම ස්වාමීන් වහන්සේ අපිව භාවනාවකට යොමු කරා. ඊට පස්ව අපි යොමු වුණා මේ extra භාවනාවක් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න. පොඩ්ඩක් ටික වෙලාවක් තියෙන හින්දා ඒ ගැනම ඊමු. දැන් අපි උත්සාහ කරමු අද මේ ඊටු ටික අපි පොඩ්ඩක් දැනගන්න මේ මොකද මේ යුගනන්ද සූත්‍රයේ හතරවෙනි එක ප්‍රකාශ කළ ධම්ම උද්දච්චේ කියන වචනේ එහෙම නැත්නම් අපි වචනේ මොකද කියලා අපි කොපරි මහත්ත දැන් මොකද බල කියයි සූත්‍රය අම්බෙචින්දා. එතකම් මම දළුවත්තන හත්යමට මේ වචනේ හම්බ වුණා ඒ සූත්‍රේ. හොඳයි. තියෙන පුණජ පරං ආවසෝ බික්කුණෝ ධම්මුද්දච්ච විග්ඝහිතං මානසං හෝති. ධම්මුද්දච්ච විග්ඝහිතං මානසං හෝති කියලා. ඉතින් අර මට නිකන් අයින අදහස තමයි අර ධර්මයේ අර විමසන ගතියේන උද්දච්චයක් වගේ මේ අපි උද්දච්ච කියන්නේ සාමාන්‍යයෙන් විසිරෙන ගතියක් වලේනේ. ඒකට ධර්මයේ විමසීම තුල අන්න ඒකම විග්ඝහිතං මානසං හෝති. මනස යොමු වීම කියන වගේ අදහසක් පාළි වචනේ තියෙන්නේ ධම්මුද්දච්ච විග්ඝහිතං මානසං හෝති කියලා. තේරුම් ගන්න. ඔව් එතකොට ගොගලගේ මහත්මයා හිතන්න මම අද දැන් සූත්‍ර දේශනාවක් කියවනවා කියලා මම හිතනවා. අපි හිතන්න මම කියවනවා සීල සූත්‍රේ. සීල සූත්‍රේ හිතන්නකොට සීල දසාකාරයකට කුලසාකාරයකට වඩන්නේ බලන්න කියලා අපිට කියලා දෙල් තියෙන්නේ. ඒක කියවගෙන හිතන්න. ඉතින් මම ඕක හිතට අරගෙන පංච උපාදානස්කන්ධේම ওই විදිහට බලන්න කියලා දෙල් තියෙනවානේ. රූපස්කන්ධේ බලන්න කියලා සීලතෝ අමිත අනිච්චත දුක්ඛතෝ ගණ්ඩතෝ ආදී වශයෙන් ඔබෙන් බලන්නේ මම දැන් පහුදා උදේ බාධානාවකට වාඩි වෙලා මම මේ කාරණාවන් කටපාඩමින් කියනෝ නෙමෙයි. දැන් රූපය කියන්නේ කොහොමද කියලා අපි දන්නවා. දැන් රූපය ගැන හිතනවා අතීතයේ තිබිච්ච රූප, අනාගතයේ තිබිච්ච රූප, වර්තමානයේ මොන මොන දේවල් මෙනෙහි කළා මේගේ මේ දුක්ඛතා ලක්ෂණ අනිච්චත දුක්ඛතා කියන්නේ මොකක්ද? ගන්ධතා කියන්නේ මොකක්ද? කිසි මේ ආකාරයට කිසියම් ආකාරයට දැන් අපාශිර වචනේ ධර්ම විශ්ලේෂණයක යෙදෙනවා. විග්‍රහ කිරීමක යෙදෙනවා මේ ඉන්නවනම් මේ හිතන මෙයා වාඩිලා ආනාපානයක් කරේම නැහැ සමත භාවනාවක් කරේම නැහැ බුදුන් වහන්සේ වෙලලා හිත සමාධි සම්පත් කරගෙන හිත කියන එක තැනකට ගෙන ඔවිද සම කරන්නේ. එතකොට මේ ඒ භාවනා ක්‍රමය ගැනද මේ ඔය හතරනි ක්‍රමෙන් කියන්නේ කොබේ මහත්? තෙරුවන් සරණයි. එතන මට මෙහෙම එකක් හිතෙන්නේ. දැන් අපි ඔන්න ඔය විදිහට ඔබතුමා කිව්වා වගේ දැන් මේ භාවනාව කරනවා. හැබැයි මේකේ නිකන් ප්‍රතිඵලයක් ලැබෙන පාටකුත් නෑ. සමහර විට දැන් අපේ ගොඩක් අයට තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. මම දැන් අවුරුදු ගාණක් මේ ධර්මයේ ඉන්නවා, මේවා සාකච්ඡා කරනවා, භාවනා කරනවා. ඒත් අර කියන අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල කවුරුවත් කියන ප්‍රතිඵල නෙවෙයි. ප්‍රතිඵල ලැබුවා කියලා කිව්වට වැඩක් නෑ නේ. Taman ඔයක හරියටම මේ සාර්ථක නැත්තම් මෙන්න මෙතෙන්ට පත්න වෙන්නේ මොකක් හරි මෙන්න මේකේ මොකක් හරි දැන් අඩුවක් තියෙනවා. දැන් එතකොට මෙයා නුවණින් විමසනවා මේක. දැන් ওই සූත්‍රෙම අපි ගත්තොත් දැන් අනිච්චතෝ දුක්ඛතෝ ওই විදිහට බලනකොට දැන් මේකේ අනිත්‍ය මෙච්චර කල් මම බලපු හැටි මොකක් හරි ගැටලුවක් හින්දාද මේක අවබෝධ නොවෙන්නේ? මේක දුක බව හරියට නොබලපු හින්දාද ගැටලුවක් එන්නේ? තරගන්ධතෝ අල්ලතෝ ඒව මොනවා හරි අඩුවක් තියනවාද මේක මේ වචන කී කී හිටියට මේ විදිහට මේක කරන එකද මොකද්ද? මේ විදිහට අපිට ඒවා ටිකක් මේ හිතලා බලන්න පුළුවන්. එතකොට දැන් ඔන්න ධර්මය ගැන විමසීමක් වෙනවා. පිළිමාත්‍ය සමාවෙන්න ඊට ඊමට මූලික වශයෙන්ම ඉස්සෙල්ලාම අපි ස්ටැබ්ලිෂ් කරගමු මේ ඔය හතරවෙනි කියපු භාවනාව කුමක්ද කියන්නේ. මට ඒකයි මූලික වශයෙන් මම දන්න ඔබතුමා දැන් කියන්නේ අපිට කියන්නේ ඉන්නේ දැන් අපි මේ හරි සම්මාදිට්ඨියක් ඇතුව මොකද්ද කියලා දැනගෙන බලන්න කියලා කියන්නේ. අනිත්‍ය බලනවා නම් මොකද්ද අනිත්‍ය බලනවා කියලා කළ යුත්තේ? ඒක හරි. ඒකට අපි මේ ඉතිසෙල්ලා මේ මට ඕනේ මේ හතරවෙනි භාවනා ක්‍රමයේ කුමක්ද? සමතේ කුමක්ද කියලා අපි දන්නවා. යම්කිසි මට්ටමක විදර්ශනාවක් දන්නවා. සමත පුරවක විදර්ශනාව ඕටි කී දන්නවනේ. දැන් මේ හතරවෙනි එකකින් අදහස් කරන්නේ කුමක්ද? මා ඉස්සෙල්ලා කියපු එකට හතරවෙනි භාවනාව කිව්වම හරිද? අනේ කර්ණක ඒක කිව්වින් කිත්ති. හතරවෙනි එක කියන්නේ තකින්නේ අපේ සම්මත ක්‍රමවලට වඩා වෙනස් ක්‍රමයක් ඕක. දැන් අපි සමහර විට හිතනවා භාවනා කරලමයි මේක අවබෝධ කරගන්න ඕන. මොකද මම භාවනාවට විතරක් නෙමෙයි දැන් සීලය රකලමයි මේක අවබෝධ කරගන්න ඕන. නැත්තම් මේ ළඟට සීල සමාධි ප්‍රඥා විදිහට මේ සීලය හොඳට රැකෙන්න ඕන, ඊළඟට භාවනාව වැඩෙන්න ඕන, ඊළඟට තමයි ප්‍රඥාව එන්න ඕන කියලා එහෙම මත තියෙන්න පුළුවන්. දැන් ඒවට වඩා වෙනස්ව ගිය මතයක් මේක කියන පැත්තෙන් තමයි මම දකින්නේ. ඒ කියන්නේ ධර්මය නුවණින් විමසීම තුල අවබෝධ වීමක් විදිහට. ඉතින් ඒ අවබෝධ වීම එන්න නම් සාමාන්‍ය කියන තේරුමක් පිළි අරගෙන හරියන්නේ නැහැ. Taman ඒක Tamanටත් ගලපන්න ඕන. ඊළඟට අර ඒ නුවණැත්තන් එක්ක සාකච්ඡා කිරීම වගේ බුදුහාමුදුරු පෙන්නලා තියෙනවනේ ක්‍රම ටිකක්. ඒකේ ඒ Tamanගේ භාවනාවයි Tamanගේ පැත්තෙන් බලන එක හරිම වැදගත් වෙනවා. ඒකයි මම කිව්වේ දැන් අර මෙච්චර කල් කරපු ක්‍රමයකින් මේ ප්‍රතිඵල ලැබුණ නැත්නම් ඔන්න හොඳ අවස්ථාවක් බලන්න. එහෙමම වෙන්න ඕන කියන එකකුත් නෙමෙයි. හරි ධර්මේ හරි තැන ඇහුනොත්, ඒක තේරුම් ගියොත්, ඒක නුවණින් මෙනෙහි වුණොත් එතනම අවබෝධ වෙනවා කියන ලක්ෂණ ටිකක් මේ ධර්මයේ තියෙනවා. ඒක ක්ෂණිකව වෙන්න පුළුවන්. ඒ වෙන්න මාර්ගයක් තමයි විශේෂයෙන් වෙනම අපි සමාධි භාවනාවක් නොකර වෙනම විපස්සනා කියලා කියන භාවනාවකුත් නොකර හැබැයි ධර්මය කියනකොටත් මෙතන නුවණින් දකින්න ඕන. අපි ධර්මය කියනකොට දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ ගොඩාක් පැහැදිලි කරලාගේ තියෙනවා පටිච්ච සමුප්පාදය. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය කියන එක. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. ඔය ඔන්න ඔය දෙක අවබෝධ වෙන විදිහ විමසීමක් කරනවා කියන එක තමයි මන් තේරුම් අරන් තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලෝතනාත් නෑ. මේ පටිසම්භිදාමග්ග දෙවෙනි පොතේ යුගනන්ත කතා වල තමයි ඒක සඳහන් වෙන්නේ. ඒ කොටස පොතක් කියවන්නද? මොන බයි චිත්‍රමන්නේ? ඔව්. මේ විදිහට ඒක පාලියෙන් තියෙන්නේ පුණ්‍ය පරං ආවසෝ භික්ඛුනෝ ධම්ම උද්දච්ච විග්ගහිතං මානසං හෝති සෝ ආවසෝ සමයෙන් යන්තං චිත්ත අච්ඡත්තමේව සම්තිත්ති සම්නිසීසති ඒකෝදි හෝති සමාධියති තස්ස මක්ඛු සංඥායති සෝතං මග්ගං ආසේවති භාවති භාවේති බහුලීකරෝති තස්ස තං මග්ගං ආසේවතෝ භාවේතෝ බහුලීකරෝතෝ සංජානා පහියන්ති අනුස්සයා ඛ්‍යන්ති හොಂತಿ සිංහල පරිවර්තනයේ මේ විදිහටයි තියෙන්නේ තවද ඇවැත්නි මහණහත ඕපාසාදී ධර්මේහි වික්ෂේප සංඛ්‍යාත උද්දත භාවයෙන් විරෝධයට පමුණුවන ලද සිත වෙයි යම් කලෙක ඒ වරහන් ඇතුළේ තියෙන විදර්ශනා වීතියට බැසගෙන සිටි සිත ගෝචරඤ්ඤත් සංඛ්‍යාත අරමුණ හිම පිහිටාද මොනවට හිඳීද එකඟ වේද මොනවට සිටීද ඇවැත්නි ඒ විදර්ශනා වීතියට පිළිපන් සමය වෙයි ඔහුට මාර්ගය උපදී එතෙම ඒ මාර්ගය ඇසුරු කෙරෙයි වඩයි පුන පුනා වඩයි ඒ මාර්ගය ඇසුරු කරන වඩන පුන පුනා වඩන ඔහුට සංයෝජනය ප්‍රහීන වෙති අනුශය ධර්මය විකතාන්ත වෙයි එහෙම තමයි කියලා තියෙන්නේ ඊළඟට තියෙන අවැත්නි යම්කිසි මහණක් හෝ මෙහෙණක් හෝ මා සමීපයේ තම රහස්වට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් මේ සතර ප්‍රතිපදා මාර්ගයෙන් හෝ මෞනතුරෙන් එක්තරායකින් හෝ ප්‍රකාශය කෙරේ. ඒක තමයි ප්‍රතිසම්බිදා මාර්ගයේ දෙවෙනි පුතේ යොකදත්ත කතාවල සඳහන් වෙන්නේ. තේරුම් ගන්න. මේ පිටුවයි කියන්නේ පළවෙනි දෙවෙනි පොතේ කිව්වා නේද? චිත්තමාර්ගයේ පළවෙනි පොතේද දෙවෙනි පොතේද පිටුව මොකද ඇයි? දෙවෙනි පොතේ පස්වෙනි පිටුවේ තමයි තියෙන්නේ. ආ දෙවෙනි පොතේ පස්වෙනි පිටුව. හා හා හා. හොඳයි. අපි හොඳට හිතමු ගෝල් ගිහින් අනිත් පළවෙනි පිටුවට යමු. හොඳයි මේ චිත්තමාර්ගයේ කතා කරා. හොඳයි ශ්‍රීමති මාර්ගයේ ඔබතුමිට ඊට පාරක් වල සම්බන්ධු නෙමෙයි මම දන්නවා මේ ඔබතුමිය මම කලින් දැක්කේ නෑ ඔබතුමගේ පණිවිඩයක් තමයි මුලින් කියලා ගන්නවා ශ්‍රීමති මාර්ගයේ මේ ඒ ධර්මයේ මෙනෙහි කිරීම පිළිබඳව ක්‍රමින් භාවනා කරන උත්සාහයක් කරලා තියෙන බව මම දන්නවා ඒ පිළිබඳව අපිට පොඩ්ඩක් මතක් කරා ඉරලන්තරණයි බොහොම තින්දලවත්ම අත්නාව කරස් පින් දලුවත් මහත්මිය ඔබතුමාව සම්බන්ධ කරගත්ත වැඩසටහන මැදදී බාධා වුණාට සමා වෙන්න මේ ඇත්තටම මම භාවනා වශයෙන් මුලින්ම පටන් ගන්න කාලේ ඉඳලම බුද්ධානුස්සතියත් මෙත්තානුස්සතියත් 80ක් මරණ සතිය ඒ තරම්ම නෑ ඒ හතර තමයි භාවනා කරේ භාවනා කරගෙන එනකොට මට මේ මෛත්‍රියටත් බුද්ධානුස්සතියටත් හිත වැඩිපුර තැන්පත් වෙන බවක් දැනුණා. ඒනොත් බුද්ධානුස්සතියට තමයි හුඟක් තැන්පත් වෙන්නේ. එතකොට මම මේ මට බුද්ධානුස්සති වඩාගෙන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නිතිපිසෝ ගාතාව අරහං ඉඳලා භගවා වෙනකන් කරගෙන යනකොට නිකන් හිත තැනකට වැටෙනවා වගේ. මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒක කියන්න. හිතේට අරමුණු වෙන්නේ නැති ගතියක් එනවා. ඉතින් ඊට පස්සේ මම මේ මොකක් හරි එක ගුණයක් අරගෙන මම හුඟක් වෙලාවට ගන්නෙ භගවා මොකද ඔක්කොම ගුණ ටික එතන සම්ප්‍රයුක්ත වෙලා තියෙන නිසා මම ඉතින් භගවා ගුණය ගැන මේ හුඟක් මෙනෙහි කරනවා. එතකොට ඒ වගේ වෙලාවට හිත තැන්පත් වෙලා සමහර දවස්වලට මේක හැමදාම නම් වෙන දෙයක් නෙමෙයි බොහෝ මෑතකදී බොහෝ දිනවල වුණා මේ ආලෝකයක් වගේ හොඳ ආලෝකයක් වගේ එහෙම පැතිරිලත් යනවා තිබිලා නැති වෙලා යනවා. එතකොට මේ ඔය මේ මට හතරෙන්ම වැඩිපුර මේ හිත තැන්පත් වෙලා කායික සුවයක් වගේ දැනෙනවා මානසික සුවයක් ඉබේම යන්නේ බුද්ධානුස්සතියට. ඉතින් ඒ විදිහට මම කරනවා. ඊට අමතරව මම ওই ස්වාමින්වහන්සේලාගේ ධර්මදේශනා අහලා ඒවා මෙනෙහි කරනවා. ඒවා මෙනෙහි කරනවා. දැන් අර විශේෂයෙන් මම හුඟක් මේ පරිහරණය කරා මේ දවස්වල අර සුදස්සන හාමුදුරුවෝ බුද්ධ ජයන්තියට දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රය. ඇත්තටම ඒක හුඟක් හිතට ඒක අරගෙන පොඩ්ඩක් කොළවලත් ලියාගෙන ඒකෙන් බලබල මම මෙනෙහි කරනවා. අන්න ඒ වගේ තමයි කරේ. ඉතින් ඇත්තටම මට මේ වෙන විශේෂ දෙයක් කියන්න බෑ. මම කරගෙන යනවා. නිතර බාධා ඇති වෙනවා. අන්න ඒක තමයි මට තියෙන කරදරේ. ඉතින් ඒ වුණත් මම කොහොම හරි ධෛර්යයෙන් ඉදිරියට යනවා. කොහොම හරි මේ සංසාර දුකෙන් ගැලවෙන්න ඕන නිසා. තෙරුවන් සරණ. සාදු සාදු සාදු. බොහොම පිංසයි සිම්ති මාදී. පොඩ්ඩක් මහත්ම මම නැවතත් ඔබට වෙන්න. ඔව් තෙරුවන් සරණයි. ඒ කියන්නේ විශේෂ ගැටලුවක් ගැනද නැත්නම් මේ මාතෘකාව තුළම අපි දැන් අපි ඔබතුමාට පේනවා දැන් අපි ගර්ණම් කල්ලන් මිත්‍රව ඉන්නවා මේ විදිහට මේ අපි වචනෙම කිව්වනම් එහම ධම්මුද්දච්චේ එහෙම නැත්නම් ධර්මෙ මෙනෙහි කිරීම කිව්ව අපිට පැහැදිලි විදිහට ධර්මෙ ආපුවෝ ශ්‍රවණය කරපුවෝ ධර්මයක් මෙනෙහි කිරීම භාවනාවක් හැටියට කරන බව පේනවා. ඉතින් ඒක සත්‍යගතම සිසුන් දේශිත එහෙම නැත්නම් මේ සූත්‍රානුසාරයෙන් තියෙන දෙයක් බවත් පේනවා. එනිසා හි වරදක් කියන්න බෑ කොහෙත්ම. එනිසා ඒ පිරිසට උපකාර වෙන විදිහට කිසියම් කාරණාවක් නැවතිස් මතු කරගන්න පුළුවන් නම් අද දවසේදී හොඳයි. හොඳයි. තෙරුවන් සරණ. ඉතින් ඒ මං හිතන්නේ අපේ මේ කල්යාණ මිත්‍රෝ සීරම කරන්නේ ඇත්තටම ධර්මයේ විමසීම තමයි යම් කිසි එක එක ආකාරයකට. ඉතින් එතෙන්දී මම අදහස් යොමු කරන්නේ ඔය මොන ධර්මයේ විමසුවත් අපි එන්න ඕන තැන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ධර්මය දකින්න නම් පටිච්චසමුප්පාදේ දකින්න නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන තැනට. ඒකට මොන ධර්ම කරුණ විමසුවත් අන්න එතෙන්ට සම්බන්ධ වෙන විදිහට විමසනවා නම් ඒක අපිට දහමට අනුව ඉතින් හරි පැත්තකට යමු වෙනවා කියලා නිකන් හිතාගන්න පුළුවන්. ඉතින් අපි නැත්තම් වචනයක් කරන් මේක තේරුම කියාගෙන යන එක දැන් මට කාටවත් කියන්න බෑ ඕක කරන්න දෙපාද කියන එක. මම කියන්නේ මගේ අදහස මේක හැමතිස්සෙම මෙන්න මේ ධර්ම කරුණු දෙකට අපිව යොමු වෙනවද තමන්ව යොමු වෙනවද කියන පැත්තෙන් ඕනම ධර්ම කරුණක් විමසන්න. දැන් මෙතනත් අපේ මේ චිත්‍ර මහත්මිය අර මම හිතන්නේ ප්‍රතිසම්බිදාමග්ගේ කියුවා වගේ මේ සූත්‍රයේ තියෙන්නේ ඒකමයි යුගානන්ද සූත්‍රය කියන එකේ යෙදෙන වචනත් ඒ විදිහටමයි තියෙන්නේ පාලි වචන ටික. පුණජ ප්‍රං ආවසෝ බික්කුණෝ ධම්ම ධම්මුද්දච්ච විග්ගහිතං මානසං හෝති හෝතිසෝ ආවසෝ සමයෝ යන්තං චිත්තං අජ්ජත්තමේව සම්තිත්‍තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති තස්ස මග්ගෝ සංජායති. කියන්නේ විදිහට මාර්ගයේ උපදිනවා. සෝතම් මග්ගං ආසේවති භවේති බහුලී කරෝති. ඒ විදිහට ඊළඟට මාර්ගයේ ආසේවණය කරනවා, භවිතා කරනවා, බහුලීකරණය කරනවා. ඉතින් මෙතන මම අර ඉස්සෙල්ලා පොඩි වචනයක් ටිකක් මේ ස්ට්‍රෙස් කරන්න බැලුවා. ඒ කියන්නේ මේ විදිහට කරනකොට මාර්ගයේ උපදිනවා කියන කතාවක් තියෙනවා. ඒකට අපි දැන් අර පටන් ගත්තාම කියන්නේ මාර්ගය නෙමෙයි මේ විදිහේ යෙදෙනකොට තමයි යම් කෙනෙකුට මාර්ගය උපදින්නේ. ඒක අර මූලික කරුණු වලින් වෙන්නත් පුළුවන්. සමහරවිට ප්‍රොබ්ලමාස් ඔබතුමා දැන් අපිට මතක් කරා මේ භාවේති බහුලීකරෝති කියලා කියනවා කියලා. මේ මොකද්ද මේ භාවේති කියන්නේ? මොකද්ද බහුලීකරෝති කියන්නේ? ඔය හැමදාම ඇහෙනවනේ ඉඳ අපි දන්නවා කියලා තැළුවා කියනවා බොහොම ලේසියෙන් ටිකක් වැඩිපුර කරන්න කියන එක වගේ වෙන්නේ නැති කියලා අපි හිතාගෙන යනවා. නමුත් ඊට වඩා ගැඹුරින් මේ කියමක් තියෙනවාද? මොකද්ද මේ භාවීති කියන්නේ? මොකද්ද බෞලිකවත් කියන්නේ? මම හිතනවා දැනගත්තොත් ඔයාලට නිවැරදි විදිහට කරන්න පුළුවන්. නැත්නම් අපි හිතන් ටිකක් වැඩිපුර කරන්න කියන එක බව නම් යන්තම් තේරෙනවා. නමුත් මොකද්ද කියන්නේ? ඔව්, එතන ආසේවති කියන එකක් තියෙනවා. ඇසුරු කරන්න, භාවිතා කරන්න, බහුලව භාවිතා කරන්න. එතකොට මේ භාවීති කියනකොට දැන් එතන තමයි මම අර වෙන පැත්තකින් කියන්න හැදුවේ. දැන් තමන් මොකක් හරි අපි හැමෝම මොනවා හරි භාවිතා කරනවා. ධර්ම ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්, භාවනා කරන එක වෙන්න පුළුවන්, මොනවා හරි භාවිතා කරනවා. ඒක දැන් ඒ භාවිතාව භාවිතා කරන්න කියන්නේ මේකේ යෙදෙන්න, මේක තමන්ගේ ජීවිතේ කොටසක් කරගන්න කියන එක. ඒ කියන්නේ අපි මේ කතා කරනකොට වෙලාවට විතරයි ධර්මයේ තියෙන, අනිත් වෙලාවට නෑ. නැත්නම් භාවනාවට වාඩි වුණාට පස්සේ විතරයි ධර්මයේ තියෙන්නේ, අනිත් වෙලාවට නෑ. එහෙම එකක් නෙමෙයි. මේක තමන්ගේ ජීවිතේ වෙන්න ඕන. මේකයි මම අර කිව්වේ, මේ ධර්මය කියන්නේ තමන් ගැන කියන කතාවක්. අනුන් ගැන නෙවෙයි. එතකොට මේක හැම මොහොතේම අපි යෙදෙනවා නම් ඒක වචන දෙක වෙන් කරන්න මන් දන්නේ. අර බහුලව භාවිතා කරනවා, භාවිතා වෙනවා, බහුලව භාවිතා වෙනවා. ඉතින් අපි සමහර විට හිතනවා මේ ධර්ම සාකච්ඡාවේදී විතරයි මේක. එහෙම නැත්නම් භාවනාවට වාඩි වුණහම විතරයි මේක. එහෙම නෙමෙයි. මේක ජීවිතේ කොටසක්. මේ තමන් ගැනම කතාව තමයි මේක කියන එක. මේ ඒ ආසේවති කියන්නේ ඇසුරු කරන්න. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව ඔහම කොච්චර කිව්වත් හැම තිස්සෙම ඔක කරන්න පුළුවන්ද කියන එක. එහෙම වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට උත්සාහ කරන්න පුළුවන් සරින් සරේ මතක් කරලා දිදී මේකේ යෙදෙන්න. හැබැයි මේකේ යෙදෙන්න මොකද්ද කියන එක තමයි දැනගන්න ඕන. අන්න එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මොනවද භාවිතා කරන්නේ? මොනවද කියන එක ඒක දහමක් අහලා නුවණින් විමසලා තමන්ගේ අවබෝධයක් කරගන්නම වෙනවා. එදාට තමයි මෙන්න මේක කළොත් මාර්ගය වැඩෙනවා කියන එක. දැන් අපේ ඉස්සෙල්ලස්තර දැන් මං ඇත්තටම භාවනා උපදෙස් ගැන කතා කරන්නේ කෙනෙක්ගේ හදවත ඇසුර කරන්නේ නැතුව. ඒ වුණාට දැන් අර අපේ මං හිතන්නේ ශ්‍රීමතී මහත්මියද කොහෙද අත්දැකීම් ගැන කිව්වනේ. ඉතින් මේ භාවනා මෙන්න මේක වඩනකොට එයාගේ හිත මෙහෙම වෙනවා. ඊළඟට මේ තව දෙයක් කරනවා. දැන් ඒක කරන්න හෝ නොකරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තමන් කරන දේ කරගෙන යන්න. ඊට අමතරව දැන් නුවණින් විමසීමකුත් එන්න ඕන ඔක ටිකක් කල් කරලා හරි. දැන් මේක කරනකොට මේ මාර්ගයේ වැඩෙනවද දහමට අනුව? ඒක බලන්න පුළුවන් එක එක පැති තියනවා. ඉතින් ඒක ඒ තමන්ට සුදුසු විදිහකට ඒක බලනවා නම් හොඳයි කියන එක මම මේ බලන්න කියලා පෝස්ට් කරන්න නෙමෙයි. ඒ අන්න එහෙම අපි ගලපලා බැලුවොත් එතකොට තමන්ටම මේ මාර්ගයේ උපද්දව ගැනීම හැකියාව තියෙනවා. එතකොට දන්නවා දැන් මොකක් භාවිතා කරන්න ඕන, බහුලව භාවිතා කරන්න ඕන. මේ විදිහට භාවිතා කළොත් අපි මේ අපේ එක පැත්තකින් සක්කාය දිට්ඨිය කැඩෙයිද? අඩුම ගානේ සෝවාන් වෙන්න මේ ලෝකෝත්තර මාර්ගය කැඩෙයිද කියන පැත්ත ගැන නුවණක් ඇති කරගෙන අන්නේ නුවණ යෙදෙනවා නම් Tamanට කිසිම සැකයක් නැහැ. මේක භාවිතා කළොත් මේක හරියි කියන එක. අන්න එතකොට ඔය භාවිතා බහුලී කතා කියන එක ඒ කියන්නේ Tamanටම අත්දකින්න පුළුවන් මට්ටමකට එනවා. මේක අපි අර කරන්න ඕන කියලා කියා හින්නවා යෙදෙන්නේ කියන එක පැත්තක්. අනිත් එක තමයි මම යෙදෙනවා, මම උත්සාහ කරනවා, මේ මෙච්චර කාලයක් මේක කරනවා. එතකොට අනිත් පැත්තට බලන්න ඕන අර මේ කරන දේ මොනවා හරි බුදුරජාණන් වහන්සේ දෙන්නපු පැත්තේ මොනවා හරි මගේ අවබෝධයේ අඩුවක් තියෙනවද මේ කරන එකේ? මේක පොඩ්ඩක් එහෙම එහෙ කරගන්න ඕනද කියන පැත්ත අර නුවණින් විමසීමේ පැත්තත් එන්න ඕන. ඉතින් අර පොදුවේනම් මං ඊට වඩා මේ විශේෂ තේරුමක් දන්නේ නැහැ දළුවත් තමයි මේකේ දැනගත්තු දේ. අර ඥානම් පස්සෙන් යථාභූතං ඊට පස්සේ ඒක භාවිතා බහුලී කතා. ඒකේ යෙදෙන්න ඒක නිතර භාවිතා කරන්න කියන කරුණ තමයි ඉතින් කෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අතරම සිත මහත්මිය පෙන්නු කරපු පොතේ ඊගාව පිටුවේ තියෙනවා අතරම භාවිතී බහුලී කොටස කියන්නේ මොනවාද කියලා. මේ සිත මහත්මියට පුළුවන් ඒක කියන්න 6 වෙනි පිටුවේ තියෙනවා සිත මහත්මිය. ඔබට මේ පාසලේ පිටු බැලුවා 6 වෙනි පිටුවේ තියෙනවා භාවිතී කියන්නේ මොකද්ද කියලා, බහුලී කොටස මොකද්ද කියලා. ඒකත් ටිකක් කියලා කිව්වොත් තමයි ඒක දෙක වෙනස දැනගත්තොත් හොඳ වෙනවා ඉතින් නේද? ඔව්. ඇත්තටම අර මාර්ගයේ වැදෙන හැටි 19 වෙනි පිටුවේ තියෙනවා. ඔකලගේ මාර්ගයෙන් විස්තර කරපු ඒ කොටස ඉතින් මේක කියන්නේ මේ භාවිතය බලන කිව්වේ. මම බලනවා එක. භාවිතය. පොඩ්ඩක් තව ළඟට එන්න. භාවිතයන් කිසේන් වඩා දෙයක් ආවර්ජන කරමින් වඩයි, දනමින් වඩයි, දකමින් වඩයි, ප්‍රත්‍යවේක්ෂා කරමින් වඩයි, සිත පිහිටුවමින් වඩයි, ශ්‍රද්ධාවෙන් නිශ්චය කරමින් වඩයි, වීර්යය දැඩි කොට ගනිමින් වඩයි, සිහි එළවා තබමින් වඩයි, සිත අරමුණෙහි සමව තබමින් වඩයි, ප්‍රඥාවෙන් දැනගනිමින් වඩයි, අභිඤ්ඤය අභිජානනය කෙරෙමින් වඩයි, පරිඤ්ඤය පරිජානනය කෙරෙමින් වඩයි, ප්‍රභාතවය ප්‍රභාතව්‍ය ප්‍රජානනය කෙරෙමින් වඩයි, භාවිතව්‍ය භාවනා කෙරෙමින් වඩයි, සාක්ෂාත් කර්තව්‍ය සාක්ෂාත් කෙරෙමින් වඩයි. මෙසේන් වඩා බහුලීකරෝති යනු කිසේන් පුන පුන වඩා දෙයත් ආවර්ජන කරමින් පුන පුන වඩයි, දනෙමින් පුන පුන වඩයි, දකෙමින් පුන පුන වඩයි, සත්‍යවේක්ෂා කරමින් පුන පුන වඩයි, සිත පිහිටුවමින් පුන පුන වඩයි, සදායෙන් නිශ්චය කරමින් පුන පුන වඩයි, වීර්ය දැඩි කොට ගනිමින් පුන පුන වඩයි, සිහි එළවා තබමින් පුන පුන වඩයි, සිත අරමුණෙහි සමව තබමින් පුන පුන වඩයි, ප්‍රඥාවෙන් ප්‍රජානනය කරමින් පුන පුන වඩයි, අභිඤ්ඤය අභිජානනය කරමින් පුන පුන වඩයි, පරිඤ්ඤය පරිජානනය කරමින් පුන පුන වඩයි, ප්‍රභාතව්‍ය ප්‍රජානනය කරමින් පුන පුන වඩයි, භාවිතව්‍ය භාවනා කරමින් පුන පුන වඩයි, සාක්ෂාත් කර්තව්‍ය සාක්ෂාත් කරමින් පුන පුන වඩයි, මෙසේ හේන් පුන පුන වඩා. හොඳයි, සාදු. ඒ කියන්නේ චිත්තමත් මේ වුණා මේ අපි ඒ කියන්නේ අපි අර ඉස්සර කිව්වාගේ අපි තුන් සීල සූත්‍රේ මාර්ගන එක දවසක් දැන් ඔය සූත්‍රේ අපි අරගෙන මේ විදිහට මෙහෙ කිරිමත් කරනවා. මම හිතනවා ඒක භාවිති කියන එකට වැදුනා කියලා. ඒ කියන්නේ අපි ආවර්ජන කරමින් මෙහෙ කරනවා. එහෙම නැත්නම් ඒක දැන් රකිමින් තමා තුලින් රකිමින් බාහිර රූප කෙරෙහි දකිමින් ඒ විදිහට අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් කිසියම් මෙහෙ කිරීමක් කරනවා, ආවර්ජන කිරීමක් කරනවා. ඉතින් ඒක පළවෙනි එකට ගැලපෙනවා. ඊට පස්සේ බෞද්ධ කෝරත කිව්වා මට හිතෙනවා අපි සසරි එක ඊගාට තව හිත සූත්‍රයක් කරන් තව එකක් බලන වගේ ගැතියක් තියෙනවනේ. එහෙම නැතුව අර දෙම එදා බලපු ඊ බලපු දෙම අදත් බලනවා නම් හිතත් බලනවා නම් ඒක දවසක් එක බහුලි පුන පුනා කරනවා නම් වගේ අර්ථයෙන්ද මේ කියන්නේ කියලා හිතුණා. සිතමාදී එහෙමත් ගන්න පුළුවන් මේ කතාව. දේරුවන් සර්ණ ඇතුළෙන් බහුලිකත කරන කෙනෙක් ඉතින් ඒ විදිහට ගන්න පුළුවන්. අර කොබලගේ මහත්මයා කිව්වා වගේ මම හිතන්නේ ඇත්තටම මේ දේවල් හිතෙන් දකිනකොට දැන් අද දවසේ කෙටි භාවනාවක් වුණාට කරේ ඒ තුලින් ගොඩාක් දේවල් වැඩුණා කියලා නිකන් හිතට දැනුණා. මොකද අර උන්වහන්සේ පසුව කරපු කතාවල වචන ඔක්කොම සම්බන්ධ වුණා භාවනාවේ ඇත්තටම දැනුණු දැකගත්ත දේවල් වලට කියලා හිතුණා. බොහොම සරලව ඒක කියන්නම්. මේ කල්‍යාණ මිත්‍රතාවයෙන්මයි කියන්නේ මේ දේවල්. ස්වාමීන් වහන්සේ ඒ අර පූර්ව කුත්ති කරන්නේ පටන් ගන්න කලින් වාඩි වුණ ගමන්ම කිසිම හේතුවක් නැතුව එක්තරා මිතුරියක් හිතට ආවා. එයා යම් කිසි උදව්වක් කිව්වා. මේ නිකම්ම ඒක ඇවිල්ලා දැන් ඒක ගැන හිතාගෙන ගියා. දැන් මේක කොහොමද කරන්නේ? මෙයාට මොනවද සපිට වෙන විදිහට මේක කරලා දෙන්න ඕනේ? එයාදී වශයෙන් හිත යනකොට ඒක පාරටම සතිය ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේගේ පුරුවක් පිටේ කරනවා නේද? ඔන්න ඊළඟට ඒකට හිත පිටවාගෙන හිටියා. උන්වහන්සේ පුරපොත ඉවර වෙනකොට හිත හොඳටම සංසුන් වෙලා උන්වහන්සේ නැවතිනකොටම හිත සොයන මොකක් හරි මොකේද දැන් එල්ලෙන්නේ කියලා දැන් මෙච්චර වෙලා ඇවිල්ලා හිටියේ විතරයි ඉබේම මේ හුස්ම තමයි දැනුනේ. ඊළඟට හුස්ම දැනුනට පස්සේ ඒක වාක් සංසුන්ව තියුණා පොඩි වෙලාව. ඊළඟට යම් කිසි මයික් එකකින් පොඩි පොඩි ශබ්ද ආවා. ඒ දේවල් එක එක සැරේට ඇහෙන ඇහෙන වාරයක් පාසා සද්දයක් කිය හිතෙන් කියන සද්දයක්. ඊළඟට ඒ සද්දයක් හින්දා නැවතුනේ නෑ හිත. එතන ඒකට නමක් දෙන්න ඕන වුණා. මයික් එකක් ඕන් වෙලා. ඊළඟට ඒ සද්දය විමසන්න පටන් ගත්තා. මොකද්ද මේ ඇහෙන්නේ? ඔයාදී වශයෙන් මනස දුවන හැටි ඒ වෙලාවේ සිහිය තිබුණ නිසා දකිනකොට ඉබේම හිතට එනවා වෙන්නේ මේක නේද මේ අපි කොච්චරවත් ඉගෙන ගන්න පුරුදු මේ දකින්න උත්සාහ කරන්නේ මේ විදිය අරමුණක් මේ විදියට ඇතුල් වෙනකොට මේක මනස තුල මේක කොහොමද මේ සකර්ෂණෙන් ගිහිල්ලා දුකකටපත් වෙන්නේ කියලා. නමුත් එකම දෙයක් තේරුම් ගත්තා, එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද හිතට ඒක ලොකු සතුටක් වුණා. ඒක දැන් බලන්න මේ දැකීමක් වගේ සිද්ධ වුණා. මෙහෙම මේක නේද මේක නේද. ඉතින් ඒකම අර ඒ දුක ඇති වෙනට වැඩිය ඒ දැකීම තුළින් ලොකු ප්‍රීතියක් වගේ හිතට ආවා. මොකද මේ විදර්ශනාවෙන් නේද මේ දකින්නේ කියලා. කවුරුත් කියපු දෙයක් අහගෙන හිත හිතේ කියන්නේ නෙමෙයි. මේ මොහොතේ සත්‍ය පිහිටවීම නිසා තමයි මේක මේ දැක්කේ. මේ දැක්කදී තමයි මනසින් අල්ලගත්තේ කියන දේ දැක්කාම ඇතුළේ සතුට දැක්කා. ඉතින් ඒ ආදි වශයෙන් මම හිතන කොගලි මහත්මයා සඳහන් කළේ මේ දැකිය යුතුමයි. ඒකට මේවා අපි මේ විදිහට දැක්කේ නැත්තම් භාවනාවේ එළියට ඇවිල්ලා සාමාන්‍ය සම්මුතියේ ඒ සාමාන්‍ය ජීවිතයේ සද්දයක් ඇහෙනකොට මේ සද්දේ මෙන්න මේක නේද මේ සද්දයක් කියලා ගත්තෙත් මනසෙන් නේද මේක කියනදී අපිට ඒක පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ අපි මේ තරමටම ඒවත් එක්ක බැඳිලා ජීවත් වෙච්ච නිසා අපිට ඒව පේන්නේ නැහැ. සද්දයක් සද්දේ මොකද්ද කියලා ගන්නවා. ඒ සද්දේ ඇහුම දෙගෙන හිතන්න ගන්නවා. ඒකට මනාප අමනාප බව ඇති වෙනවා. ඒකයි මම කියන්නේ මේ භාවනාවේ දකිනකොට ඒකට මනාප අමනාප බවක් ආවේ නැහැ වගේ හිතුණා. මොකද මේ හිතුණා එතනදී හිත උපේක්ෂාවටයි පත්ුනේ. මේක නේද මේ තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා ඒ සතුට ඇති වෙන නිසා තව දුරටත් හිත සංසුන්ව පිහිටියා කියන එක එකතු කරන්න කැමතියි. මම හිතන්නේ ඉතින් භාවිත බෞලීකත කියන එක ඔය හැම අවස්ථාවෙම එහෙම දැකපු වෙලාවට භාවනාවෙන් එළියට ආවත් ඇහෙන ශබ්ද දකින රූප පස්සේ දුවන්නේ නැතුව ප්‍රතිවේක්ෂාවේ නේදේ දකිනින් යම් කිසි විදියක අවබෝධයකටපත් වුණොත් ඒකයි කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තිරුවන් සරණයි. කල්ලායම් තින්ද කිසි අම්ම අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ පොගලගේ මාත්‍යාට. එහෙම ඔව් තිරුවන් සරණයි. මේ ඒ යන්න ඔක්කම තමයි මේ දලුවර තමත්වය මම මේ බහුවිතා බහුලී කතා කියන එක අදහස් කරන්නේ. අපි ඒක ප්‍රායෝගිකව යෙදෙන එක අන්නවක දැන් සමහර විට ඒක භාවිතා කිරීමක් වෙන්නත් පුළුවන්, බහුලව භාවිතා කිරීම වෙන්න පුළුවන්. ඕක නැවත නැවත ඔය දේ කරනවා නම් අපි දැන් අර භාවනාවක ඉන්නකොට අර මෙතුමිය කිව්වා වගේ දැන් මයික් එකේ ශබ්දයක් ඇහුණා. එතකොට ඒක දිගේ හිත ගිය හැටි එක පැත්තකින් දකින්න දක්ෂ වෙනවා. ඒකේ දැන් Taman දන්න අවබෝධ කරපු ධර්මයේ ඔයයි යෙදෙන්නත් පුළුවන්. ඒකේ මොහොතේ හරි පස්සේ හරි ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක බලා ඉන්නකොට දැන් සද්දයක් ඇහුණා, ඒක ගැන කල්පනා කර කර යනවා එකින් එක. ඔය හැදෙන හැම හිතක්ම එතකොට දුකක්. දුකක් කියන්නේ ධර්මයේ අපිට දැනෙන්නේ නැහැ දුක කියලා. ධර්මයේ පැත්තෙන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මේවා දුක් කියලා. මොකද ඔය හැදෙන්නේ පංච උපාදානස්කන්ධ සිත්. එතකොට දැන් කෙනෙක් ඒ පැත්ත හොඳට හිතට අරන් තිබුණත් එයාට මේ හිත හැදෙනකොට ඔන්න තව දුකක් හැදුණා. ඔන්න තව දුකක් හැදුණා. ඔන්න තව දුකක් හැදුණා කියලා ඒ දුක පැත්තෙන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් ඒ දුක ගැන අහලා දැනගත්තු කෙනාට ඒක එතන භාවිතා වෙනවා, බහුලව භාවිතා වෙනවා. ඒකේ අනිත්‍ය පැත්ත තේරුම් ගත්ත කෙනාට ඒක භාවිතා වෙනවා, බහුලව භාවිතා වෙනවා. ඒ දෙකම වෙන්නේ ඒක වෙන්න මෙන්න මේ සිහිය කියන එක හරි වැදගත් වෙනවා. සිහියෙන් දකින්න ඕන මේ මොහොතේ වෙන්නේ මොකද්ද? දැන් මොන ආයතනෙද්ද වැඩ කළේ? දැන් මෙතුමිය දැක්කොත් සද්දයක් ඇහුණා. ඒ ඇහුණ සද්දය අනුව නේද දැන් දිගින් දිගට මේක යන්නේ. එතකොට මේ සිහියෙන් පෙන්නනවා මේ වෙන්නේ මොකද්ද කියලා. එතෙන්ට දැන් අපි දහම අහලා දැනගත්තු නුවණ තියනවා නම් ඒ මොහොතේ හරි පස්සේ හරි එතනම පේනවා මේ හටගන්නේ දුක, මේ හටගන්නේ දුක, මේ හටගන්නේ දුක. දුක පැත්තෙන් බලන්න දක්ෂ කෙනාට. එහෙම නැත්නම් ආයතන පැත්තෙන් බලන්න දක්ෂ කෙනාට පේනවා මේක මේ හිතෙන් හදන දෙයක් නෙහිත දැනගන්න. හිතෙන් හදන දෙයක් නෙහිත දැනගන්න. මොකද බාහිරයට සම්බන්ධ කරන්නේ මොඩකමට. ඒ පැත්තක් පේනවා. එතනම ඒක දකින්න දක්ෂ කෙනාට ඔකේ අනාත්ම පැත්තෙනුත් බලන්න පුළුවන්. මේවා අර බාහිර දෙයක් නෙමෙයි, මේක හිත ඇතුලේ වැඩන්නේ. ඒකට අපිට මේකෙන් පාලනය කරන්න කිසිම විදිහක් නැහැ නේ කියන පැත්තත් කෙනෙකුට දකින්න පුළුවන්. මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. Tamanට වැටෙන පැත්තෙන් Taman අර සිහිය පිහිටගෙන බලා හිටියොත් ඇත්තටම දැන් මෙතුමිය කිව්ව සතුට ඇති වෙනවා. මොකද වෙනද අපිට හොරෙන් හිත කරපු වැඩ ටික දැන් අපි දකිනවා. ඒ දැකීම තුළ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ ඒ ගුණාංග යෙදෙනවා. දැන් මම කියන්නේ ඔන්න ඕවා වචනෙන් කතා කරන එක නෙමෙයි, මේකේ යෙදෙන්න. යෙදෙනකොට අත්දකින්න පුළුවන් කියන පැත්ත. ඒකට මේ කරපු එක ආයේ ඔබතුමිය කරනවා නම් ඒක ඔන්න බහුලී කතාවක් වෙනවා. දැන් ඉස්සෙල්ලා දළුවත්ත මහත්මයා අහපු එකත් දැන් එක සූත්‍රයක් අපි කියෝලා තව සූත්‍ර කියවනකොට දැන් මේ සූත්‍රෙන් යම් ධර්ම කරුණක් ගත්තනම් ඒකට අදාළ සූත්‍ර බල බල ඒ ධර්ම කරුණම විමසීම වෙනවා නම් එතකොට බහුලීකත. නැත්නම් අපි තව තව ඒවා එකතු කරනවා නම් එතකොට ඒකට බහුලීකත කියන්න බෑ. ඒක අර බහුශෘත පැත්තට යනවා මිසක් මේ බහුලීකත කියන්න බෑ. දැන් එක දැනගත්තු එකක් භාවිතා කරපු එකක් ඒකම වර්ධනය වෙන විදිහට තමයි මම දකින්නේ බහුලීකත කියලා. එවන් සරණයි. එවන් සරණ වම්පින් ගොගල් ගිමහනේ. හොඳයි කලම් තින්ට තව යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් ගම් තියෙනවා නම් ඉදපත් කරන්න අපි ඉතම කෙටි වෙලාවක් ගන්නවා එහෙම තියෙනවා නම් නැත්තම් එච්චරයි මාසන් බලක් තියෙනවා. බුරුණ මාත්මයම අපි නිශ්ශබ්දව තියාගත්තද නේද? බුරුණ මාත්මය යමක් ඉදපත් කරනවා. කතා කරනවා. එවන් සරණයි මේ දලත මහත්තයා මේ මඩත් පොඩි ප්‍රශ්නයක් තිබුණා වෙලානේ මේ තරිකාවේ කමන්නේ පස්සේ අහම මේ අරකෙදී මම පොඩ්ඩක් මා සූත්‍ර දෙකම බැලුවා. සූත්‍ර දෙකෙන්ම එකම දේ තමයි විස්තර වෙන්නේ කියලා තේරුනේ. ඒකෙදී මම පොග්ගලේ මහත්තයා හරි මෙතනින් අයින් අහන්න කැමතියි මේ ආනන්ද හාමුදුරුවෝ ඔය හතරවෙනි මාර්ගයෙන් තමයි දැන් සෝවන් වෙලා හිටියත් ඒ සෝවන් වෙලා හිටිය අරහත් මාර්ගයට පැමිණීමේදී කොච්චර වීර්ය කළත් වීර්ය කරලා අන්තිමට බැරි තරම් මේ ඒක අදාස අත්හැරලා සතර ඉරියව් වෙනුත් නැති තැනක තමයි අරහත් අරහත්ත්වයට පැස්සුනා කියලා කියන්නේ. මේ ඒක මම අහලා තියෙන එක හරියද දන්නේ නැහැ. ඒ මේ වගේ අවස්ථාවක් තමයි කියලා කියන්නේ. ජලොත් මහත්තයා කියන අර කියන භාවනාව මේ තැනට මගේ මේකෙන් නම් මට නම් තේරුවේ නැහැ. ඒක ගලප ගන්න පුළුවන් කමක් මෙතන තියෙනවායි කියන එක. හැබැයි ඒකෙන් යන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒ භාවනා කරන එක නෙමෙයි ඒකෙන් අර හිත මේ ඒ දැන් ආනන්ද හාමුදුරුවෝ ධර්ම පාණ්ඩාගාරික හැටියට ඒ ධර්ම කරුණ හුඟක් හිතේ තියාගෙන හිටපු කෙනෙක් හැටියට එයාටත් ඒ හතරවෙනි තස්සේ අරහත් ඵලය ලබා ගන්නට ඒ එතන මක පෑදුනාද වගේ එකක් තමයි තියෙන හතරවෙනි මේ තැනින් ඔය කියන තැන. මේ නැත්නම් අර දෙකෙන්ම කරලා බලන්න ඇති සමහරට ඒ ඉඳ අර මම දන්නේ නැහැ මට මාත් අනුමානයක් වෙච්ච විතර තමයි කියන්නේ. දලොත් මහත්තයා මම කියනවා දලොත් මහත්තයා කරන භාවනාව මම දන්න නිසා දැන් සාමාන්‍ය අහලා තියෙන හින්දාත් ඔක කරන නිසාත් මට මේ ප්‍රායෝගිකව මට තේරුනේ සමහර වෙලාවට ඕක අර කරන දේ බහුලීකృత කරන දේ බැලුවා නම් හරි මොකද්ද කියන එකයි ඒකේ ත්‍රිලක්ෂණය. හරි ඒකින් වැටහෙන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඒක අස්සේ වෙන එකක් බලන්න මතු කරගන්න හදනවා කියන එකට වඩා දැන් උදාහරණයක් රජවහරණම් කියන භාවනා මධ්‍යස්ථාන කොහෙත් නැහැ නේද? අර කරු කියලා ඒ වගේ කමට හන්දෙන්නේ නැහැ. ඒ එමුණට ඒවත් භාවනා කරලා ගත්ත ප්‍රතිඵල ඒකේ අර ඒ සුදුරෙද්ද වුණත් ඒක ඒ එකෙනා අර බුදුහාමුදුර දීලා ඒකේ බලන්නේ කිව්වේ ඒක බහුලීකృత කරනකොට එයාට දෙයක් වැටෙනවා කියන එක. ඒ බහුලීකృత කරන දේවල් ඒ අස්තෙන් බලවත් නිසා නැත්නම් බහුලීකృత කරලා ඒකෙන් වෙන දෙයක් බලා වෙන දෙයක්කට හිත යොමු කරගන්න නැතුව කරන ධර්මීය මෙනෙහි කරනවා නම් ධර්මියම මෙනෙහි කරලා ඒක අස්තෙන්ම ඒකිත දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ධර්මීය වුණත් ත්‍රිලක්ෂණේ තියෙනවා. ධර්මීය වුණත් චතුරාර්ය සත්‍යයි එකත් ධර්මීය වුණත් දුක්ඛ සත්‍යයට වෙදෙන කියන එක බුදුහම කියන මාර්ග හරිද වැරදිද දන්නේ නැහැ. ඒකත් මම දැනගන්න කැමති කල මාත්‍යාගෙන් ඒ වගේ තැනක් වගේ නේද කියන එක. මේකත් මට මණ්ඩිය ප්‍රශ්නේ වුණේ අතනදී අර සතර සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට මේ කොහොමද බාහිර කියන එක අර්ථ දක්වලා තියෙන විදිය බාහිර කය කියන එකේදී කොහොමද අපිට ආස්වාස ප්‍රසවාසයක් බාහිර කයකදී අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ කියන එක මට පොඩ්ඩක් තාම පැහැදිලි සාගත එතන මම බැලුවා එතන ඒ වචනවල අජ්ජත් බාහිර කියන වචනවල මොකක් හරි මේ තියෙනවද වෙන තැන් ත්‍රිපිටකයේ හරි කොහරි වෙන තැන් තියෙනවද අපිට ඒක විසඳ ගන්න මේ අපේ කය ආස්වාස ප්‍රසවාස වැටහෙන එක අපිට තේරෙනවා. ඒකට ඒක මේ මේකේ පරිවර්තන වලදී දීලා තියෙන මෙර්මාගේ කය කියන එක. ඒ කොහොමද ඒ පරිවර්තනේ වැරද්දක්ද නැත්නම් අපි කියවන්නේ සාමාන්‍ය සිංහල ඒක ඒක තමයි පාලි දන්නේ නැති නිසා ඒ පාලි වචන බලපුවම මට ලොකු අදහසක් ගන්න බැහැ පාලි දන්න මාරු නිසා. පුළුවන් නම් එතනදී මට පුළුවන් නම් සහයෝගයක් දෙන්න කියන එකයි මට නැගලා නැති නිසා මම පස්සේ වෙන දින දවසේ කරේ කතා කරමු. තේරුණා. තේරුණා. අපි කොගලේ මහත්තයට යමු මේ ප්‍රශ්නෙත් එක්ක. ඔව් මං හිතන්නේ අර මුලින් කතා කරපු ටිකට වඩා අන්තිමට කියපු කරුණ පොඩි විස්තරයක් ඔය අජ්ජත්ත බහිද්ද දෙක ගැන මං කෙටියෙන් කියන්න උත්සාහ කරන්නම්. එතන දැන් පොතේ තේරුම තියෙන්නේ තමන්ගේ කයත් බලන්න අනුන්ගේ කයත් බලන්න කියන විදිහට. ඉතින් ඒක වැරදි නෙමෙයි. ඒ මූලිකව පටන් ගන්න ඕන ඒ විදිහට අපි ලෝකිත අයිති විදිහට අපි පටන් ගන්නවා. හැබැයි ඔක ටිකෙන් ටික ගැඹුරට යෑමක් තියෙනවානේ. මං ඒ ගැඹුරු පැත්ත තමයි මම විස්තර කරන්න හදන්නේ. දැන් අජ්ජත් බහිද්ද කියන එකේ අපේ සාමාන්‍ය තේරුම තමයි අජ්ජත් කියනකොට මේ කයට අයිති. බහිද්ද කියනකොට කයට අයිති නැති එළියේ තියෙන ඒවා. ওই විදිහටනේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ. එතකොට මේ බහිද්ද කියනකොට මේ කයට බාහිර ඕන රූපයක බලන්න අජ්ජත් කියනකොට කයට සම්බන්ධ ඒවට බලන්න තියෙනවා. ඒ දෙක වෙන වෙනම බලලා තමයි මේ මෙතෙන්දී විදර්ශනාවට එන්න ඕන. එතකොට හුස්මේ බලද්දිත් බලන්න තියෙනවා. දැන් මම අර ආයතන බලන හැටි ගාක් විස්තර කරලා ඇති කලින් සාකච්ඡාවල දැන් මෙතෙන්දී ඒ කරුණ දැම්මත් එහෙම බලන්න හුස්ම තියෙන බව දැනගත්තේ කොහමද මොන ආයතන හරහද කියන එක. එතකොට හුස්ම කියන එක කාය ස්පර්ශයෙන් දැනෙන දැනීමක් ගැන මනසෙන් කල්පනා කරලා තමයි ඕක හුස්ම කියලා දැනගත්තේ. එතකොට බලන්න ඒ හුස්ම තියෙන්නේ එළියේ. එළිය කියන්නේ දැන් ආහිත කිට්ටුව කියන තැනකට බාහිරයට දැම්මේ අර හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිනුවන නැති නිසා. ඉතින් මේ අර ලෝකෙට අයිති විදිහට හුස්ම සමහර වෙලාවට මට කලිනුත් කෙනෙක් කියන ඇහුණා මේ ශරීරය මේ නාසයෙන් ඇතුල් වුණාට පස්සේ ඔක අජ්ජත්ත එළිය තියෙන විදිහක වාතයට අයිති ඒ හින්දා බහිද්ද. ඒක ගැටලුවක් නෑ. ඒ කොහොම බෙදාගත්තත් මොකද ඔය අජ්ජත්ත බහිද්ද බෙදීම ලෝකෙට අයිති. අපි දක්ෂ වෙන්න ඕන අජ්ජත්ත රූපෙත් මේකේ සමුදයයි වයයි දකින්න, බහිද්ද රූපෙත් සමුදයයි වයයි දකින්න, ඊළඟට අජ්ජත්ත බහිද්ද එකට සමුදය වය දකින්න මේ සතිපට්ඨාන සූත්‍රෙ විදිහට. එතකොට සමුදය කියන පැත්ත බැලුවොත් හුස්මේ සමුදය මොකද්ද? ඒක බලන්න ආයතන හරහා බලන්න පුළුවන්. එතකොට කාය ආයතනෙන් ස්පර්ශයක් දුන්නා. ස්පර්ශය කියන එකේ හුස්මක් නැහැ. ඒක දැනීමක් විතරයි කාය ස්පර්ශේ. ඒ දැනීම ගැන කල්පනා කිරීම තුල නේද අපි ඕක ආස්වාසය හරි ප්‍රාස්වාසය හරි දෙයක් බවට පත් කළේ. එහෙනම් ඒක හිතෙන් හදපු දෙය හිත දැන ගැනීමක්. එතන සිහිය නොවන නැතිකමට නේද අපි ඕක ද්‍රව්‍යමය දෙයක් කරලා බාහිරෙන් තිබ්බේ. එතකොට අනේ සමුදය දැක්කොත් මෙතන හිතෙන් හදපු එක හිතෙන් දැනගත්තා කියන තැන නුවණ නොයදෙන තාක්කල් අපිට එළියේ හුස්මක් තියෙනවා. මෙතන නුවණ යෙදුන හොත් අර එළියේ හුස්ම උපදින්න විදිහක් නැහැ කියන දා. අවසරයි පොග්ගල මහත්තයා පොඩි වාදාවක් කිරීම එතන චූටි පැදලි කිරීම මේ සමාවෙන්න ඕන නැලිස්ස මේ එතකොට අපි දැන් දන්නවද ඔතනදී මම ප්‍රැක්ටිකලි අපි කරනකොට දන්නවා සමහරට ඔක ආයතන දෙකකින් යන්නේ. ඒතකොට කාය විඥානය මනෝ විඥානය හරහා යනකොට එක්තරා අවස්ථාවකදී කොහොමටත් කාය විඥානය නැතුව මනෝ විඥානයේ පැත්තටම මේ අස්වස් ප්‍රසවාස පැත්ත හැරෙන එකක් තියෙනවා. ඒකේ ඇත්තටම ආස්වාස් ප්‍රසවාස කාය විඥානයේ දෙන්නේ මනෝ විඥානයේ මතන තියෙන මනෝ විඥානයේ කාය විඥානයට අදාළ සංඥාවක් වගේ එකක් ඇවිල්ලා භාවනාව යන අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවකදී ඒක දැනගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවකදී කොහොමද බාහිර කයක් අපිට දැනගන්න පුළුවන් අවස්ථාවක් නේ අපේ කයෙම දැනෙන්නේ නැති වෙනකොට. ඒ කොහොමද ඒතකොට ඒ වගේ අවස්ථාවකදී අපේ කයවත් දැනෙන්නේ නැතුව බාහිර කයක් විය අපේ කයට සම්බන්ධ කරලා කියන්නේ මේක මේක එකට කලින් තියෙන අවස්ථාවක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ඒකත් එක්කම තේරුම් ගන්න. ඔව් ඒක හුඟක් හොඳ කරුණක්. දැන් මේ මං අපි මම අර මුලින් පටන් ගන්න කිව්වේ අජත්ත කය ශරීරයයි ශරීරයට අමතරව තියෙන බාහිර රූපය ගැන හොඳට බලන්න ඕන. ඒ දැලීම තුල එන අවබෝධයක් තුල තමයි මේ කියන එක කරන්න පුළුවන් වෙන්නේ. මේකෙදි අපේ හුස්මටම සිහිය පිහිටගෙන ඉන්නකොට අර දැන් මුලින් මේ නාසයේ හැපෙනවා හරි කාය ස්පර්ශයෙන් දැනෙනවා කියලා හිතුණට හිත එකඟ වෙනකොට ඕක මනසට පේන නිමිත්තක් විතරක් වෙනවා. ඒ කියපු කරුණ හරි. එතකොට මේ භෞතික කය ගැන අදහසක් නැහැ. මනස මොකද්ද දැනගන්නවා? ආස්වාසය ප්‍රාස්වාසය බොහොම සියුම් ගතියක්. ඒකත් සමහරවිට නැතිලා යන නැති නැති ගතියක් දැනෙන්නත් පුළුවන් ආයෙ දැනෙන්න ගන්නවා. ඒ වගේ අවස්ථා තියෙනවා. හුස්ම නොදැනීමත් බලා ඉන්න පුළුවන් කමකුත් වෙන්න පුළුවන්. දැන් මෙතන අපි මේ කායනුපස්සනාවේදී ගන්නේ දැන් කය කියන එකක් කියනකොට ඕක ඕනම රූපයකට යොදන්න පුළුවන් පොදුයි කය කියන එක. දැන් මෙතන කය කියන්නේ ඒකට හුස්ම කය කියන එක. මේ ශරීරය කියන භෞතික කය නෙවෙයි. දැන් මං කිව්වේ මේ නාසය තිබුණ හැටි දැනගන්නවත්, තොල තිබුණ හැටි දැනගන්නවත් මේ ශරීරේ කොටස නෙමෙයි. ආස්වාසය කියන කය දැනගත්තේ කොහොමද? ප්‍රාස්වාසය කියන කය දැනගත්තේ කොහොමද? ඒ කියන්නේ රූපය, ආස්වාසය කියන රූපය. දැන් ආස්වාසය කියන රූපය අපි විශ්වාස කරන්නේ මේ නාසය හරියේ කොහේ හරි තියනවා කියන එක. හැබැයි ඒක නිමේ ඇත්තට උනේ මෙතන ආයතන වැඩ කිරීමක්. එතකොට අපි දක්ෂ වුණොත් මේ හිතෙන් හදන එකයි ඔය හිත දැනගන්නේ. ඒක මොනවෙන් හරි හැදිච්ච කියනකොට ද්‍රව්‍යමය. නැත්නම් අපිට වෙන දෙයක් බවට පත් කරන්නේ රූපෙට අහුවෙනකොට, ලෝකෙට අහුවෙනකොට. අන්න ඒ ආස්වාදේ හරි ප්‍රාස්වාසයේ කියන එක හරි අපි දැන් ඒකේ සමුදේ බලනවා. සමුදේ තමයි මේ හිතෙන්ද හදපු එක හිත දැනගත්තා කියන තැන නුවණ නැතිකම. ඒ නිසායි මේක අපි නිකන් එළිය දෙයක් විදිහට බලන් ඉන්නේ. ඒ මෙතන නුවණ යෙදුණා නම් ඕකත් ඔය ආස්වාදේ කියන එකත් හිතෙන් හදලා හිත දැනුවත් කළා, ප්‍රාස්වාසයේ කියන එකත් හිතෙන් හදලා හිත දැනුවත් කළා. ඕක ඊට වඩා එහා තියෙන දෙයක් නෙවෙයි. එහෙම දෙයක් බවට පත් කළේ අපේ අවිද්‍යාව නැත්තම් මෝඩකම නිසයි. අන්න එතන සමුදය වය දැකීමක් තියෙනවා. පැහැදිලි වුණාද දන්නේ? තේරුම් සරණයි. පැහැදිලි වුණා තේරුම් සරණයි. සමා වෙනුනේ පරක් වුණා තේරුම් සරණයි. දැන් මං හිතන්නේ මං ඒ සඳහන් කළේ මේ බොහොම ගැඹුරු හරියක් මූලික මට්ටමක් නෙවෙයි. එතකොට දැන් මේකේ මං කියන්නේ හුස්මෙන් හිත එකඟ වෙනකොට ඉස්සෙල්ලා බලන්න පුරුදු වෙන්න බාහිර රූපයක් ගැන දැනගත්තොත් ඒක ගැන බලන්න, අජ්ජත් රූපයක් ගැන දැනගත්තොත් ඒ කියන්නේ ශරීරය කොහේ හරි මේ ශරීරේ රිදෙනවා හරි මොකක් හරි දැනගත්තොත් ඒක ගැන මේ විදිහට බලන්න සමුදේවය. ඕක පුරුදු කරලා ඒ වයින් මිදුනහම එන්න ඕන තැනක් තමයි මේ කතා කළේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෝකුලගේ මහත්මයා. ඉතාමත් මාගෙන විදිහට අවසානයේදී සාකච්ඡා නිමාන වෙනවා කියලා පේනවා. ගුණ මහත්මයා බොහොම පිං ඒ ඔච්චන ප්‍රශ්න කිව්වට මුලේ. ඉතින් අපි එමුණන් අද සාකච්ඡා නිමා කරමු. හොඳයි. එමුණන් සම්බන්ධ කරගන්න ඉස්සරහට. තේරුම් ගන්නවා.